සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි අදත් අපි සිරිත් පරිදි ලෙස්ටර් බෞද්ධ විහාරයේ පැවැත්වෙන ඉරිදා ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව පටන් ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ධර්ම සාකච්ඡාවට කලින් අපි ටික වේලාවක් භාවනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Before our sermon, we are going to practice meditation for few minutes. Especially here, we hope to practice Buddhanusati Bhavana, the contemplation of Buddha's noble qualities. According to Buddhism, there are 40 meditation techniques. Among them, Buddhanusati is one of them. Buddhanusati means we think Buddha's noble qualities. By reflecting on Buddha's noble qualities, we purify our mind from negative thoughts. Keeping our attention in the present moment, we think about Buddha's noble qualities again and again. The Supreme Buddha, the Blessed One, developed his mind to the maximum level with compassion and wisdom. His all noble qualities are included into 9 things, and that is the thing that we say when we recite the Buddha's qualities. Itipiso Bhagava Arahan Samma Sambuddho. Here, we are going to contemplate on Buddha's noble qualities, and end of the thinking that we bless all of them in the world. We practice loving-kindness meditation. By the qualities of the Buddha, may all beings be well, happy and peaceful, we think again and again. Okay? Please get ready for the meditation. Please take a seat as you are relaxed, comfortable posture. Keep your body straight and relaxed. Keep your right hand on the left hand, please. Close your eyes gently. Now I am sitting in a very pleasant, calm environment. Everything is prepared for my inner peace. I pay my gratitude to the people, those who have arranged these facilities for my inner peace. And then I am aware of my body posture, that I am sitting here, from my legs to head. Please be aware of your body posture. My legs, knees, hands, belly, shoulders, neck, and head. Now I feel my breathing in and out. When I breathe in, I feel that I am breathing in. When I breathe out, I feel that I am breathing out. I keep my attention around the nose with breathing in and out at the present moment. I don't think my past or future. I keep my attention in the present moment with breathing in and out. Keeping my attention around the nose at the present moment. Now I am going to contemplate on the Buddha's noble qualities. The Supreme Buddha, the Blessed One, cultivated his mind to the maximum level with compassion and wisdom. I imagine the Buddha's very beautiful image or picture. The Supreme Buddha is in front of me. I think about Buddha's qualities and thinking the Supreme Buddha's qualities, I concentrate my mind in the present moment. Bhagavato Arahaṃ Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhitanta. By the power of the quality of the Buddha, Arahaṃ, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā sambuddha buddha guna tejena Sambe santā bhavantu sukhitantā. By the power of the quality of the Buddha, Sammā Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vijñācharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhitanta. By the power of the quality of the Buddha, Vijñācharana Sampanna, endowed with knowledge and virtue, may all beings in the world be well, happy and peaceful. Bhagavato සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා By the power of the quality of the Buddha, Sugata, well gone, may all beings in the world be well, happy and peaceful. භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා By the power of the quality of the Buddha, Lokavidu, nor of the world, may all beings in the world be well, happy and peaceful. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛිතන්තා By the power of the quality of the Buddha, Anuttara Purisadam Sarati, the incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා By the power of the quality of the Buddha, Sattaha Deva Manushanam, the supreme teacher of gods and men, may all beings in the world be well, happy and peaceful.

ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්මා දිට්ඨින් පහං භික්ඛවේ ද්වයං වදාමි අත්තේ භික්ඛවේ සම්මා දිට්ඨේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා අත්තේ භික්ඛවේ සම්මා දිට්ඨේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාති Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Sadhu, sadhu, sadhu. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් පින්නතුන් බලාපොරොත්තු වන්නේ සතිපදා සිදු කෙරෙන ධර්මදේශනාමේ වැඩසටහනට සහභාගී වන්නට අද අප ධර්මදේශනාවෙහි මාතෘකාවසෙන් තෝරා ගත්තේ බුදුදහමෙන් පෙන්වා දෙන ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය කියන කාරණය. ස්වර්ග මාර්ගය කියන්නේ සුගතිය කියන මාවත. මෝක්ෂ මාර්ගය කියලා කියන්නේ නිවනට විමුක්තියට යන මාර්ගය. Here we are going to discuss the heavenly path and deliverance path, what Buddha explained. Heavenly path means how we become a blissful life hereafter. The next one, the deliverance path, how we overcome suffering completely and how we overcome the samsaric circle. According to Buddhist teachings, first of all, Buddha explained the heavenly path. Next, Buddha explained the deliverance path. Both of them are very important. Here today, we are going to discuss the sammāditthi, right understanding, the very first part of the eightfold path. Sammāditthi, sammāsankhappa, there are eight steps of the Eightfold Path. The very first thing is Sammāditthi, or right understanding. Right understanding can be divided into two. One of them is the conventional truth, according to the karmic law, cause and effect. The next one is the understanding of the Four Noble Truths. These are the things that we are going to discuss on the topic of Sammāditthi, right understanding. Pinnathuni, dharmaya gana sakaccha karana vita, pena ithama pahadili karanayak thamai. Dharma sravane kirima, buddhudahame hadiyata ithama vedagath avasthawak widiyata salakano. Dharmayata anuwa, ධර්මාවබෝධය කරන අවස්ථා පහක් ගැන සඳහන් කරනවා. ඒවට කියනවා විමුක්තායතන කියලා. විමුක්තියට පත්වන ස්ථාන දොරටු. ඒ පහෙන් එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. බුදුරජාණන් වහන්සේගේ කාලේ අපට හිතෙනව බොහෝ විට ශ්‍රාවකයන් නිවන් දැක්කේ ඇස් දෙක වහගෙන ඉඳිද්දි කියලා. නමුත් වෙනතනේ බුදුහාඳුරන්ගේ ශාසනයේ වැඩි දෙනෙක් ධර්ම ශ්‍රවණය කළේ ධර්ම අවබෝධය කළේ ඇස් දෙක ඇරගෙන ඉඳිද්දි බණහද්දි. ඒ නිසා ඇස් දෙක ඇරගෙන ඉඳීමත් ප්‍රඥාව දිනු කරන අවස්ථාවක්. හැබැයි Tamanට නිවැරදි ධහමක් ඇහෙන්නට ඕන. ඒ ධහම ඇහෙනකොට Tamanට හොඳට අවධානයක් තියෙන්නට ඕන. අනු පිළිවෙලින් ඒක ශ්‍රවණය කරන්න. ධර්මදේශනාව තුළ ඒ ක්‍රමානුකූල බව, ඒකට අපි කියනවා අනුපූර ප්‍රතිපදාව කියන එක, ක්‍රමයෙන් ගැඹුරට යන ස්වභාවය තියෙනට ඕන. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දහම් මඟ කියන එක හරියට මහා සාගරය වගේ කියලා. ඒක වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට යම්කිසි දුරක් කරා යන්න පුළුවන්. මගදී අතහැරෙන්න පුළුවන්. හැබැයි කිසියම් දුරකට යන්න පුළුවන් ඕනම කෙනෙකුට ධර්ම දේශනාවකදී. තමන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීමේදී මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හැබැයි සමහර දිනෙක මගදී නැවතුණා කියලා ධර්ම දේශකයන් වහන්සේට මගදී නවතින අයිතියක් නැහැ. ඇයි ඒ? ඔඩියන්ස් එකේ සමහර අය ඉන්නවා ගැඹුරටම යන අය. ඒ නිසා ඒ ඇත් එක අපිට දිගින් දිගටම අඛණ්ඩව යන්න වෙනවා. එකනේ දෙනෙක් මගේ හැරුණා කියලා අපිට කරන්න දෙයක් නැහැ. එකනේ දෙනෙක් මගේ හැරෙනවා කියලා අපි මගදී අනුපිළිවෙල කතා මගදී නැවැත්තුවොත් අර බුද්ධිය වැඩි අයට කරන අසාධාරණයක් අපි ඒක. පින්වතුනි ඊටාම වැදගත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී මේ ලක්ෂණ ඊටාම පැහැදිලිව පේනවා. සමහර කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඊටාම සරල ධර්ම කරුණු ටිකක් කියන්න කියලා දේශනා කරනවා, අහනවා, ප්‍රකාශ කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ සරල දේ නවතින්නේ නැහැ. ඊටාම සරල දේෙන් ආරම්භ කරලා ගැඹුරු කරාම එක්ක යනවා. දැන් කරණිමිත සූත්‍රය බලන්න. සක්කෝ උජෝච කියන එකෙන් පටන් අරන් අවසන් වෙන කොහෙන්ද? නහි ජාතු ගබ්බසෙයම් පුනරේති යති. නැවත මව කුසකට නොයන විදියටම මඟ පෙන්නනවා. මංගල සූත්‍රය බලන්න. අසේවනාච බාලානා කියන එකෙන් පටන් අරන් අවසන් වෙන්නේ කොහෙන්ද? අසෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම්. නිබ්බාන සච්ච කිරියාචේ තම් මංගල මුත්තම්. නිවන කරා මේ කරගෙන යනවා. දීඝජාන කෝලිය වැග්ගපජ්ජ කියලා කුර පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ අහනවා, ස්වාමීනි අපි ගිහි ගෙදර ඉන්න අය මල්මාලා පනඳන, ගෘහස්ත ජීවිත ගත කරන, දරුවන් පෝෂණය කරන අපි අපට දහමක් මෙලොව ජීවිතයට පරලොව ජීවිතයට දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ උත්තාන සම්බදයෙන් පටන් අරන් උත්සාහයෙන් වැඩ කරන්න කියන එකෙන් පටන් අරන් අවසන් කරේ කොහෙද? උද්‍යාබ්බේ ගාමිනී පඤ්ඤාවෙන් අවසන් කරේ. සමුදය වැය බලන නුවණින් තමයි අවසන් කළේ. බලන්න පින්වතුනි මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙනවා. ඉතින් අපි දේශකයන් වහන්සේලා හැටියට අපි ඕඩියන්ස් එකට ගරු කරන්නට ඕන. ඕඩියන්ස් එකට ගරු කරනවා කියන්නේ හිතන්න එපා මේ ඔබගේ මේ ෆිසිකල් බොඩි එකට ගරු කරනවා කියලා. ඒක නෙවෙයි ඔබේ බුද්ධියට අපි ගරු කරන්නට ඕන. මේ කුඩා දරුවන් වුණත් වයසෙන් අඩු වුණාට ඔවුන්ගේ බුද්ධිය ඇතැම්මිට වයසෙන් අඩු නැහැ. සසර බොහෝ කාලයක් දිනු කරපු බුද්ධියක් මේ දරුවන්ට තියෙනවා. ධර්මය කියලා කියන්නේ, ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අපේ ජීවිතයට වැඩිම වටිනාකමක් ලබා දීම. අපේ බුද්ධිය ඉහළම තැනකට ගෙන යන්නටයි අපිට ධර්මයේ තියෙන්නේ. අපේ වටිනාකම වැඩි කරගන්න. ඇතැම් විට අපිවත් දන්නේ අපි කොච්චර වටිනවද කියලා. බුදුරජාණන් වහන්සේ දැක අපි කොච්චර වටිනවද කියලා. අපේ වටිනාකම තේරෙන්නේ පින්නතුනි අපි මරණයට පත් වුණාට පස්සේ. අපිට සලකන ආකාරයෙන් අපි ඉන්න කාලේ හොඳට ආදරයෙන් සලකනවා, සිප වැළඳ ගන්නවා, ආදරය කියලා කියනවා. මැරිච්ච ගමම පැයක් ඇදැම්ල ගෙදර තියාගන්නේ. ඉක්මනටම ගෙදරින් පිටත් කරනවා. ඒකෙන් තේරෙනවා අපි කොච්චර වටින කට්ටියද කියලා. නමුත් පින්නතුනි අපි ආර්ය මාර්ගයේ මේ ධර්මයෙන් ඉහළම ප්‍රයෝජනයක් අරගෙන අපි හිත දියුණු කරවතින් එදාට තමයි අපේ වටිනකම තේරෙන්නේ. එදාට අපේ මේ තියෙන කෙස් ගස් ටිකක් ගෙදර තියාගෙන ධාතු කරඬු වල තියාගෙන වඳිනවා අපට. ඇයි? අපේ ප්‍රඥාවෙන් හිත දියුණු කරලා අපේ ජීවිතයට ඉහළම වටිනාකමක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ ඥාතීන්ට, අපි ඇසුරු කරන මිත්‍රාදීන්ට අපි වටිනාකමක් ලබා දෙන කැමැති නම් ඒකටත් අපි ධර්මයෙන්ම උදව් කරන්නට ඕන. ජීවත් වෙන කාලේ ආහාර පාන ආදීන් උදව් කරන විතරක් නෙවෙයි. මිය ගියාට පස්සේ ඒ අය සුගතිගාමි වෙන්න පුළුවන් විදියට අපි ජීවත් වෙන කාලේ උදව් කරලා තියෙනට ඕන. විශේෂයෙන් අපේ දරුවන්ට අපි මේ යුතුයකම කරන්නට ඕන. සමහර විට අපි අපේ දරුවන්ට ධර්මය තේරෙන්නේ නැහැ, සිංහලෙන් කියනකොට තේරෙන්නේ නැහැ කියලා හිතනවනේ. නමුත් වෙනතුනේ එහෙම හිතන්නේපා. දරුවෝ නිකන් හරි එක් කරගෙන ඇවිල්ලා ළඟ තියාගන්නට ඕන. ඊට පහුගිය දවස්වල මේ සුදු මහත්තයෙක් තමන්ගේ අවුරුදු 3 මාරක විතර මිනිබිරියක් එක් කරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලාට වන්දවන එක එක දානෝපකරණ ගෙනල්ලා පළතුරු හාල්ලිය මෙව ගෙනල්ලා ඒ දරුවෝ ගැතින් පූජා කළා. ඒ සීයා බුදුහාඳුරන්ට හොඳට වැඳලා තුන් පාරක් මෙන්න මේ විදිහට වඳින්න ඕනේ කියලා වන්දනේ හැටියට පුරුදු කළා. ඔබ බලන්න ඔබ උපතින් බෞද්ධ වෙන්නේ නැති. ඔබ එහෙම පුරුදු කළා තියනවද? තුන් වතාවක් පසඟ පිහිටවල බුදුහාඳුරන්ට වැඳලා අර මෙහි ඉපදිච්ච සුදු ජාතික මහත්මයා තමන්ගේ කුඩා මිනි බිරිට උගන්වන බුදුහාඳුරට වඳින්නේ මෙහෙමයි කියලා. ඒ දේ විතරක් ඉගෙනුවත් ඇති පින්නතුනි ඒක දරුවට මුළු ජීවිත කාලයටම ලොකු ආශිර්වාදයක්. අපි ඇත්තටම දරුවන්ට ආදරේ නම් දරුවන්ට මේ ආශිර්වාදය ලබා දෙන්නට ඕන. ඇතැම් විට දරුවා මොන විදිය අනතුරු වලට ලෙඩ දුක් වලට පත් වෙන තියෙද කියලා අපි දන්නේ නැහැ. ඔබ අහලා තියෙන ඇතැම් විට බුදුරජාණන් වහන්සේගේ කාලේ අර ආයු වඩන කියලා කුමාරයා මුලින් දින හතෙන් මිය යන හිටිය කුමාරයා බුදුහාඳුරෝ දැකලා ඒ දරුවාට ස්වාමින් වහන්සේලා ලවා සතියක් පිරිත් කියවලා ස්වාමින් වහන්සේලාට හොඳට වැන්දෙව්වා. දවස් 7න් මරණයට පත් වෙන හිටිය දරුවා කොච්චර කාල ජීවත් වුණාද? අවුරුදු 120ක් ජීවත් වුණා. පින්නතුනි අපි මේ වැඩේට යන වන්දනෙක අපි එච්චර සලකන්නේ නැහැ නේ. ස්වාමින් වහන්සේලාට විතරක් නෙවෙයි ගෙදරදීත් ඉන්න වැඩිහිටියන්ට අම්මට තාත්තට වන්දින විදිය දරුවන්ට පුරුදු කරන ගෙදරදී. ඒක හිතන්නේ ඔබට කරන ගෞරවයක් කියලා. ඔබට ලැබෙන ගෞරවයක් නෙමෙයි ඒක. ඒක දරුවාගේ අනාගතය, දරුවාගේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය වෙනුවෙන් දරුවට කරන යහපතක් ඒක. ඒක අපි අනිවාර්යයෙන්ම කරන්නට ඕන. ඒකෙන් ලොකු ආශිර්වාදයක් අපට දරුවට ලබා ගන්නට පුළුවන්. පින්නතුනි, අපි මේ සාකච්ඡා කළේ ධර්ම ශ්‍රවණියත් විමුක්තායතනයක් විදියට. According to Buddhism, when we listening to Buddha's message as a order, that is a place where we can overcome our negative thoughts. That says in Buddhism as Vimuttayatana. Vimuttayatana means the place, the door we can enter the liberation. If we listening to Buddha's message according to what Buddha taught as a gradual path, little by little, then we can understand what Buddha explained. And at the same time, we gradually overcome negative thoughts from our mind. Buddha's message is like the ocean. Ocean gradually deepens from the beach to the deeper level. Buddha's message also like that. When Buddha explained his message, he explained dana katha, sila katha, sagga katha, kamana adinavan like that. Dana katha means the stories of generosity. Sila katha means the stories of virtue. Sagga katha means the stories of how we go to the heaven. Like that, Buddha's message has an order. Little by little, it deepens. When we listening to Buddha's message, we can understand this gradual path and also we are also able to develop our mind little by little. Here, we are going to explain the Buddha's message as Samma Ditti, right understanding. As I mentioned before, right understanding means we should understand what is the nature of the world. We usually understand the physical world. But Buddha explained how we understand the real world, especially according to our mind. When we experience the world, what happens to the world? What happens to our mind? What happens to our life? This is the path that Buddha explained. Yes? Is it change? Yes, changing also. And not only changing, but there are a lot of things that Buddha explained as a gradual path. First of all, Buddha explained the karmic law. When we do something consciously or as volitional actions, what happens to our life? What is the nature of our mind? And understanding the karmic law, cause and effect, is the first step of Sammaditti or right understanding. This is the first understanding that we receive throughout listening to what the Buddha taught. ඉතාම මුල්ම පියවර තමයි සම්මාදිට්ඨියෙහි බුදු වහන්සේ දේශනා කළ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛම්. සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි ශාස්ත්‍ර වූ පිනට බර වූ උපදි සම්පත් ගැන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? අපේ සිත මුල් වෙලා අපි යමක් කරනවා නම් අන්න ඒ සිතේ ස්වභාවයට අනුව අපි කයින් වචනෙන් සිතින් කරන දේවල් වලට අපට ආනිසංස හෝ විපාක ලැබෙනවා කියන කාරණේ. මේක තමයි ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන පළවෙනි අවබෝධය අපට. මෙන්න මේ අවබෝධය ලැබීමත් එක්කම අපි උපරිම ලෙස උත්සාහ කරනවා අකුසලෙන් මිදෙන්නටත් හැකිතා කුසල කරන්නට. මේක තමයි පළවෙනි අවබෝධය. ඇයි අපි පාපයන්ගෙන් මිදෙන්නේ? සබ්බ පාපසකරණං කියපු විදිහට ඇයි අපි පාපයන්ගෙන් මිදෙන්නට ඕන? අකුසලලින් මිදෙන්නට ඕන. අකුසලලින් අපි මිදෙන්නට ඕන. අකුසල කරුවතින් පාපයන් කරුවතින් අපටමයි ඒකේ දුක විඳින ලැබෙන්නේ. අපේ ජීවිතමයි කරදරවලට පත් වෙන ලැබෙන්නේ. අපි කෙනෙකුගේ දෙයක් හොරකම් කරවතින්, කෙනෙකුගේ ජීවිතයට හානියක් කළවතින්, කාම වරදා හැසිරුණවතින්, මත් පැන් බීලා ඇවිද්දවතින් අපටමයි දුක ලැබෙන්නේ. මත් පැන් බොන්න ඕනේ නැහැ දෙමිට. ඒ නියමිත වයසට වඩා අඩු කෙනෙකුට මත් පැන් විකුණනත් ලොකු දඩයකට ලක් වෙන සිද්ධ වෙනවා. ඇතැම් විට හිර යන සිද්ධ වෙනවා. ඒ තරම්ම දේවල් සිද්ධ වෙනවා. ඒ නීති අද ඊයේ දැම්මනේ. බුදුහාඳුර මේ නීති බුදුහාඳුර මේක පැනේ කොච්චර කාලයකට කලින්ද? වසර 2500කට කලින් බලන්න කියලා මේ නීති දාන්න මේගොල්ලන් හිතන්නවත් කලින් බලන්න. ඒකෙන්ම තේරෙනවා කොච්චර වටිනාකමක් මේකට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ අවබෝධය ලැබෙනවත් එක්කම අපි හැකිතාක් දුරට අකුසලෙන් වැන් වෙනවා. ඇයි ඒ? අකුසල කරවතින් අපිම අපේ ජීවිතය අවුල් කරගන්නවා. ජීවිතය අසාර්ථක කරගන්නවා. ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනය අසාර්ථක වෙනවා. රැකියා ආරක්ෂා කරන කෙනෙක් නම් සොරකම් ආදී කරන්න ගියොතින් තමන්ට රැකියාව නැති වෙනවා. තමන්ගේ පෞල් ජීවිතය කඩා කප්පල් වෙනවා. කාම වරදා හැසිරුණොතින් ඒත් එක ජීවිතේ සම්පූර්ණම අවුල් වෙනවා. මිල මුදල් නාස්ති වෙනවා. ලෙඩ දුක් වලටපත් වෙන වෙනවා. මෙන්න මේ වගේ අකුසලලින් වැළකෙන්න වැළකෙන්න අපට තේරෙනවා ජීවිතයේ පහසුව. අනිත් පැත්තෙන් කුසල සුප සම්බදා කියපු විදිහට අපි නිතරම දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනකොට ඒක අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. With the understanding of the karmic law, in one side, we try to overcome evils, bad deeds, such as killing beings, stealing, sexual misconduct, drinking alcohol. When we do these activities, actually we can succeed our life. Because these misbehaviors disturb our success. That is why we should overcome these things. With the understanding of the karmic law, in the Sammaditti, Buddha very kindly advised us to overcome these negative evil deeds from our life. Not only that we practice, but on the other side, we practice good deeds as much as we have with pure mind. What are the good deeds, meritorious deeds, that we can practice in our day-to-day life? There are three meritorious deeds. Buddha says, practice in generosity, practice in virtue, practice in meditation are the main meritorious deeds that we can practice in our day-to-day life. When we practice these kind of activities, those things bless our life. Practicing generosity is a blessing. And Dhammacharya, practicing virtue is a blessing for our life. And also if we can develop our mind, when we purify our mind, that pure mind blesses us. That is why we should do these activities. And also, when our mind is pure and calm, it means our happiness gradually increases because of our purification of the mind. මේක තමයි පළවෙනි පියවර. සම්මා දිට්ඨිය ලැබීමත් එක්කම ටිකෙන් ටික අපි අකුසලෙන් මිදලා කුසල දහම් වලට නැඹුරු වෙන ආකාරය. මෙන්න මේත් එක්කම තවත් විශේෂ දෙයක් තමයි මේ දහම් මගේ ටිකෙන් ටික අපට ඉදිරියට යන්නට හේතු වන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෘථග්ජන භූමියේ ඉඳන් සාමාන්‍ය ජනතාවගේ ඉඳන් රහතන් වහන්සේ වෙනකම්ම සෑම ආධ්‍යාත්මික ස්තරයකම අපට තියෙන්නට ඕන ප්‍රධාන ගතිගුණ හතරක් තියෙනවා. ගුණාංග හතරක් අපි දිනු කරගන්නට ඕන. මේ විකාතකින් කියනවා සෝතාපට්ටි අංග කියලා. අනිත් පැත්තෙන් කියනවා පඤ්ඤා බුද්ධිකර ධර්ම කියලා. From the beginning to end on the path of liberation, Buddha has explained we have developed four things in our life. They are sappurisa sanseva, good association, associating good friends who explain the Buddha's message. That is the first thing that we should have. Sometimes kalyanamitta may be a book. Sometimes kalyanamitta or good friends may be a website or CD or flash drive. Now, in the current society, we are so fortunate. We can reach good association in many ways. Not only we should have good association, but we should be ready to ask, listening to what they say. Listening to Dhamma. Dhamma is also very important. We make friends for listening to what Buddha taught. That is very important. Not only we listening to what Buddha taught, but we develop our wise reflection, wise consideration, yoniso manasikara. We think, we contemplate on again and again according to what we ask, what we listening to. That is also very important. Good association, listening to Dhamma, wise consideration or wise reflection, yoniso manasikara. The fourth one is Dhammanu Dhamma Patipatti, practice. Practice can be used in various ways. One of them is Dana Sila Bhavana, Trivida Punya Kriya, generosity, virtue and meditation. The other path is Sila Samadhi Panya, virtue, concentration and wisdom. In one side we practice the heavenly path, the other one, the deliverance path. Both of them are very important. මෙතෙන්දී අපි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් අවසානයේ කරාම අපි ළඟ තියෙනට ඕන ලක්ෂණ හතරක් පිළිබඳව. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම ටිකෙන් ටික අපි දිනු කරගත් ලක්ෂණ හතරක් තමයි අපට කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන, අහන ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නට ඕන, ඒ වගේ මේ දහම අනුව ජීවත් වෙනටත් ඕන. මේ කාරණා හතර ඉතාම වැදගත්. මේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම පටන් මේ කාරණා අපි ළඟ තියෙන නම් අපි කලින් සාකච්ඡා කළා අපි ළඟ සුවිශේෂී ගතිගුණ තියෙනට ඕන. මොනවද ඒ? ඒ තමයි අපි එකාතකින් පරිත්‍යාග සීලෙ වෙන්නට ඕන. කෙටියෙන් කියනවා නම් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න ඕන. අපි දැඩියම ලෝභයි නම් අපට හොඳම මිත්‍රයෝ අහිමි වෙනවා. පරිත්‍යාග සීලෙ වෙන්නට ඕන. ඒ වගේම අපේ ළඟ අඩුම වශයෙන් පංච සීලෙවත් තියෙන්නට ඕන. අපේ අතින් ලොකු බරපැතිලි වර්ධි වෙනවා නම් අපේ ළඟින් හින හොඳ මිත්‍රයෝ අයින් වෙනවා. සීලයක් තියෙන්නට ඕන. අනිත් දේ තමයි මෛත්‍රිය. භාවනාවක් විදිහට මෛත්‍රිය අපි වඩන්නට ඕන. නිතරම අනිත් කෙනා කෙරෙහි මෛත්‍රිය සාගතව බලන්නට අපි හුරු වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපේ සමාජයේ බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුව. මේක නැතිකම. ගෙදරක් වශයෙන් ගත්තත්, වැඩපළක් වශයෙන් ගත්තත්, සමාජයක් වශයෙන් ගත්තත්, රටක් වශයෙන්, ලෝකයක් වශයෙන් හැම තැනටම මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. වර්තමානයේ මානසික ප්‍රශ්නවලට ස්ට්‍රෙස් වලට ප්‍රධානම හේතුවක් විදිහට සොයාගෙන තියෙන්නේ මේ මෛත්‍රිය නැතිකම නැත්තම් අනිත් අය සමග තියෙන අමනාපය. ඒ නිසා මානසික සුවයක් හරයන් බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම අඩුම වශයෙන් දවසට විනාඩි 5ක්වත් අපි මෛත්‍රී භාවනා වඩන්නට ඕන. ඒක දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර ඉහළින්ම මේ ජීවිත කාලයේදී අපට ආනිසංස දැක ගන්න පුළුවන් දෙයක්. එතකොට පළවෙනි සම්මාදිට්ඨියේ පළවෙනි ලක්ෂණය තමයි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන කාරණය. සාස්ත්‍රවෝ පිනට බර වෙච්ච උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මොකද ඒ ලක්ෂණය අපේ හිත මුල් වෙලා හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට අකුසල් විපාක ලැබෙනවා. හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන විශ්වාසය. මේක තමයි පළවෙනි පියවර. එතකොට මෙන්න මේ අවබෝධයත් එක්කම ඒ තැනැත්තා හැකිතාක් දුරට ජීවිතේ පිංකම් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. පිං වැඩිපුර කරනවාය කියන්නේ වැඩිපුර සැපරැස් කිරීමක් කියන එක. බොහෝ දෙනෙක් හිතන්නේ පිංකම් කරන්න ඕන එකමලගේ ඥාතින් පිං අනුමෝදන් කරන්න, නැත්නම් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න කියලානේ. නැත්තන් දරුවෙකුට අපලයක් වුණොත් අපලය දුරු කරගන්න ඕකටේ කරන්න ඕනේ කියලා. පින්නතනි ඔබ පින්කම් වල ආනිසංස දන්නවනම් දිනපතාම ඔබ අප්‍රමාණව පින්කම් කරගන්න ඔබේ දෑතින්. උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම ඔබ පින් හැමදාම අවදි වෙන්නේ පින්කම් රාශියක් කරන්න හිතේ තියාගෙන. ඒ තරම් ආනිසංසයක් පින්නතනි මේ කරන දේවල් වලින් තියෙනවා. සිත පිරිසුදු වීමත් එක්කම අපේ අතින් සිදුවන මේ ක්‍රියා නිසා යහපත් කටයුතු නිසා අපේ දරුවන්ගේ සාර්ථකත්වය වෙනවා, අපේ ආර්ථිකය දියුණු වෙනවා, හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සසර කර්ම දෝෂ විදියට අකුසල විපාක එන්න තියෙනවා නම් ඒව හුඟා දුරවලලා ආපස්සට යනවා මේ කරන පින්කම ආනිසංස විදියට. අපට පින්නොතුනේ තියෙන ප්‍රධානතම අඩුවක් තමයි තමන් මේ කරන්නා වූ පින්කම ආනිසංස මේ ජීවිත කාර්ය තුළදීම අපට ලැබෙනවා කියන විශ්වාසය බොහෝ දෙනෙකුට නැහැ. හොඳට පින්නතුනි සමාජය දිහා බැලුවාම පේනවා. ඒක ප්‍රධාන වශයෙන්ම පේන දෙයක් තමයි දන් දීම. දන් දීම තුළින් මේක හොඳටම බලන්න පුළුවන්. විශේෂයෙන්ම බුරුමය, ඒ වගේම තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය වගේ බෞද්ධ රටවල් අය දානය පුරුදු කරන හැටි දැක්කම ඔබ පුදුම හිතේ. ඒ අය කොයිතරම්නම් දෙයක් පරිත්‍යාග කරනවද කියලා. ඒ අය පරිත්‍යාග කරන්නේ පිනක් සිදු කරන අදහසින් නෙවෙයි. ඒ අය දන් දෙන්නේ බ්ලෙසින් එකක් විදියට. හැමදාම උදෑසන අවදි වෙන්නේ මේ බ්ලෙසින් එක කරන්න බලාගෙන. තමන්ට මුණ ගැහෙන මුල්ම ස්වාමීන් වහන්සේට දානය පූජා කරන්න බලන අදහසින් තමයි හැමදාම නැගිටින්නේ. අපට එහෙම බැරුණත් අඩුම ගානේ අපට බුද්ධ පූජාව තියලා අපට දවස ආරම්භ කරන්න පුළුවන්. තමන්ගේ ගෙදරින් ඉන්න වැඩිහිටි අම්ම තාත්තට, ස්වාමි පුරුෂයන්ට, භාර්යාවන්ට, තමන්ගේ පින්වන්ත දරුවන්ට තමන් දෙයක් දන් දෙන්න, නැත්නම් උදෑසන අඩු ගානේ කෑම ටික හරි වෙලා මගේ දෑතින් මන් දරුවට දෙනවා කියන අදහසින් නැගිටින්න පුළුවන්. ඒකත් පිනක්. අපි හැමෝම මේවා යුතුයකමක් හැටියට කරාට පිනක් වැඩි නිදිට කරගන්න දන්නේ අපි. තමන් කෑම ටික උයනකොට පින්නතින ඔබ සතුටෙන් කරන්න. අනේ මේ මගේ දෑතින් මේ උයන කෑම ටික කාලේ මේ දරුවෝ සුවපත් වෙනවා. දරුවෝ කුසගෙන නිවා ගන්නවා. ඒ වගේම මා උදෑසන හදන මේ දාන ටිකෙන් කෑම ටිකෙන් මම බුද්ධ පූජාවට ටිකක් තියනවා කියන අදහසින් හැමදාම උදෑසන දානෙ උයන්න. කෑම උයනගෙන කෑම නෙවෙයි දානයක් උයන විදිහටම යන ගෙදර. කොච්චර පිනක් තමන්ට කරගන්න පුළුවන්ද? පින්නතුනි මෙන්න මේ විදියට ටිකෙන් ටික තමන්ට මේ දහම් මාගේ ඉදිරියට යන්නට පුළුවන්. මේව කිරීමත් එක්කම පින්නතුනි මේ ජීවිතය වශයෙන් තමන්ට ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කරන හොඳ දේවල් වල ආනිසංසය විදියට තමන්ට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් තමන්ගේ වාතයේ ඒක රාසි වෙනවා. මේක තමයි අපිට පේන්නේ නැහැ. එකාතකින් තමන්ගේ මියගිය ඥාතීන් මේ ආත්ම භාව විතරක් නෙවෙයි අතීත ආත්ම භාවලත් තමන්ගේ මියගිය ඥාතීන්ගේ ආශිර්වාදය තමට ලැබෙනවා. අනිත් පැත්තෙන් දෙවියන්ගේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය තමන්ගේ ජීවිතයට ලැබෙනවා. මේක නොපෙනෙන ආශිර්වාදයක් විදිහට තමන්ගේ ජීවිතේ පිටපස්සේ නිතරම තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි මේ පින්කම් වලින් අපට තවත් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපේ සුගතිය ස්ථාවර කරගන්න එක. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ බුදුහාඳුරට විශේෂ ඥානයක් ලැබුණා. සයිකික් එනර්ජි එකක්. ඒ වගේ ඥානයක් කීපයක් ලැබුණා. එයින් එකක් තමයි චතුප්පාත ඥානය කියන එක. චතුප්පාත ඥානය කියලා කියන්නේ පින්තුනි සත්‍යයන් මැරිලා ඉපදෙන ආකාරය ගැන හොඳට අවබෝධයක් ලැබුණා. මේ මිය යන සත්‍යයන් සහ ඒ මිය ගිහිලා නැවත ඉපදෙන සත්‍යයන්ට ඒ කර්මයේ බලපාන හැටි ගැන හොඳ අවබෝධයක් ලැබුණ බුදුහාඳුරන්. මේ අවබෝධයත් එක්කම බුදුහාඳුර මොකද දැක්කේ? බුදුහාඳුර දැක්කා මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මිය ගිහිලා ඉපදෙන කොහෙද? ඕ ඉපදෙන්නේ මනුස්ස ආත්ම භාවයට පාලය ස්ථානවල. ඇයි පින්නතුනි මනුස්ස ආත්ම භාවයෙන් පහළ තැන් වලට යන්නේ? කුමන හේතුවෙන්ද? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? කමරොදා හැසිරීමෙන්ද? බොරු කියලාද? මත්පැන් පානය කළද? ඒවත් හේතු වෙනවා තමයි. නමුත් පින්නතුනි මනුස්ස ලෝකයෙන් චුත වෙන බොහෝ දෙනා යන්නේ പ്രേත ලෝකෙට. ඇයි പ്രേත ලෝකෙට යන්නේ? ඔව් දැඩි ලෝභය නිසා. මොහකට ලෝභ කළද? අනිත්‍යගේ දේපල වලටද? නැහැ පින්නතුනි තමන්ම උපයපු තමන්ටම දෙමෝපියන්ගෙන් ලැබිච්ච දේපල ටිකට තියෙන දැඩි ලෝභය නිසා ඒකේ තියෙන ආසාවත් අරගෙන බැරුව. අපි මේක පින්නතුනි හොඳට තේරුම් ගන්න මේ දැඩි බැඳීම කියන එක තමන්ගේ දරුවන්ට දේපල වලට තමන්ගේ මොනබුරු මිනිබිරියන්ට මෙන්න මේ බැඳීම හැකි තාක් දුරට අඩු කරගෙන ඉන්න. එහෙම නැති වුණොත් මේක තමයි අපට ප්‍රධාන වශයෙන් පල්හැට යන හේතුව වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න මෙන්න මේ අනතුර බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දැකපිනුතු. දැකලා මේ සත්‍යයන් ගැන පුදුම විදි අනුකම්පාව කඩගත්තේ. ඒ නිසාම තමයි ලෝකෙට ධර්ම දේශනා කරන්න වැඩම කළේ. රහතන් වහන්සේලා, මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැනි හාමුදුරුවෝ රහතන් වහන්සේලා නිතරම යන්නේ දුප්පත්ම වයසකම ඉන්න වීදිවල තමයි පින්නපාත යන්නේ. ඇයි ඒ? ඇතැම් විට එක බත් හැන්දක් බෙදලේ අසරණ මිනිස්සු ස්වාමින් වහන්සේට දාණය බෙදලා සුගතිගාමි වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ඉලක්කය වුණේ උන්වහන්සේට මොන ගැහෙන මේ ජීවිතයේ සුගතිය ලබා සිටින සත්‍යයන් මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට ස්ථාවර පදනමක් දාන. සමහර අය හමු වෙනකොට බුදුහාඳුරන්ට අන්තිම මොහොතේ හම්බුනේ මට කුණ්ඩලි වැනි අය, එයන් චත්තමානක වගේ අය අන්තිම මොහොතේ තමයි හම්බුනේ. එයාට ලොකු උදව්වක් කරගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ. ලොකු දහමක් කියන අවස්ථාවක් තිබුණේ නැහැ. බුදුහාඳුරෝ කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් එයා සුගතිගාමී වෙන මාර්ගය කියලා දුන්නා. මට කුණ්ඩලියට අඩුම ගානේ ඔළුව හරවල බුදුහාඳුර පැත්ත බලන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. බුදුහාඳුර කෙලෙහො බිත්තේ පැතර හැරලා හිටියේ බිත්තේ පැතර බුදුහාඳුරගේ ඡායාව වැටෙන විදියට බුදුරැස් හිදෙව්වා. ඒක බලලා මට කුණ්ඩලි සුගතිගාමි වුණා. චත්තමානවක අර කුඩා කුමාරයා කැලේ මැදින් යන්නේද්දී මරණයට පත් වුණා. ඒ දරුවා මේ අනතුරට පත් වෙන බව දැක්ක බුදුහාඳුරෝ වළක්වන්න බැරි බව දැක්කා. දැකලා මොකද කළේ? ඈ චත්තමානවට මොකද කළේ? අර ගාථා තුන පුරුදු කරානේ. මතකද ඒ ගාථා? අපි ශ්‍රී ලංකාවේදී කියන්නේ නේ ඉස්කෝලේ හරිනකොටනේ යෝවද තම්පවරෝ මනු ජේසු. හැබැයි මේක හරිනම් තේරුම් දන්නේ නැහැ නේද? හේතුවේ මේ ජේසුස් වහන්සේ ගැන කියන ඒවායි කියලා නේ. නමුත් පිනොතුනි මේ තෙරුවන් ගැන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණයි මේ කියන්නේ. ඇයි මේ පාසල හරින වෙලාවයි මේක කියන්නේ? පාසල හරින මේ දරුවා මගදී අනතුරක් වුණොතින් දුගතිගාමි නොවෙන්න මේක කියන්නේ. සුගතියට යන්න මේක. අපේ පින්වන්ත නුවණැති අම්මලා මේක දරුවන්ට උදේත් උගන්වනවා ගෙදරින් පිටත් වෙනකොටත් මේක කියලා යන්න. ඒක සිංහල පරිවර්තනයත් සිංහල ඉංග්‍රීසි දෙකේම පරිවර්තනයත් එක්ක හෑන්ඩ්අවුට් එකක් තියෙනවා. මේ දරුවන්ට අපිට අවශ්‍ය අවස්ථාවකදී දෙන්න පුළුවන්. ඇත්තෙම පින්නතුනි මේ වගේ ලොකු වටිනාකමක් තියෙනවා. පින්නතුනි අපට කෙනෙකුට අවුරුදු 100ක් අපේ දරුවෙකුට හරි අපේ අම්මට තාත්තට හරි අවුරුදු 100ක් එක දිගට කෑම බීම ඇඳුම් පැනඳුම් බෙහෙත් එහෙත් ඉඳුම් හිටුම් වලින් සලකන්න පුළුවන්. අවුරුදු 100ක් ඒ අවුරුදු 100ක් සැලගුවත් පින්නතුනි හරියට මේ සසර ගමනට සාපේක්ෂව ඒ අවුරුදු 100ක් සලකන එක හරියට පින්නතුනි කොයි වගේද? හරියට එක දවසක එක බත් වෙනක් දුන්නා වගේ. අවුරුදු 100ක් අපි කෙනෙකුට සැලගුවත් මේ සසර අපි ආපු ගමන සහ ඉදිරියට යන්න තියෙන ගමනට සාපේක්ෂව අවුරුදු 100ක සැලකිල්ලක් හරියට එක බත් වෙලක් එක පාන් පෙත්තක් දුන්නා වගේ. ඇයි ඒ? ඒ ඇට අවුරුදු 100ක් සැලකුවා 100න් පස්සේ අපාගත වුණොත් මොකද වෙන්නේ? ආයි කල්ප ගානකට ඒක නට ගොඩ එන්න බෑ. ඒ නිසා පිනතුනි ඇත්තටම අපි ආදරේ නම් පළවෙනි පියවර තමයි තමන් ස්ථාවර ලෙස සුගතිගාමි වෙන මාර්ගය තමන් නිර්මාණය කරගෙන තියෙනට උන ධර්මානුකූලව. ඕනම මොහතක ඕනම කාරණයකින් ඕනම සංකීර්ණ අවස්ථාවකදී අපි මිය ගියත් කිසි විටකත් තමන් දුගතිගාමි වෙන්නේ නැහැ කියන ස්ථාවරය තමන්ට තියෙනට උන. ඔබ බලන්න ඇත්තටම ඔබට මට්ටම තියෙද කියලා. ඔබ ඇතැම්මිට බොහෝ වෙලට සුවදායී මරණයක් මන වෙන්න පුළුවන්. ඇතැම්මිට බෙහෙතක් ගන්න වෙලාවකදී, ඇතැම්මිට පාරේ වාහනය පදවන වෙලාවකදී, ඇතැම්මිට ඔබට ඔබේ හතුරෙක් ඔබේ ජීවිතේ හානියක් කරන වෙලාවකදී, ඒ වගේ මොහොතකින් අවස්ථාවකින් ඔබ මිය යන්න පුළුවන්. එහෙම මිය ගියත් හිත දුර්වල කර නොගෙන ඔබ සාර්ථකව මරණයට මුහුණ දීලා ඊළඟ ආත්මයේ සුගතියකට යන්න පුළුවන් විදියට හොඳ මානසිකත්වයක් ඔබ දැන් දැම්ම හදාගෙන තියෙනට ඕන. ඔබට හිතේ ඇතැමිට මන්නම් සුගතිගාමි වෙයි කියලානේ. මං වා පින්කම් කරලා තියෙනවා, කටින පින්කම් කරලා තියෙනවා, හාඳුරන්ට දැන් අවුරුදු ගාණක් සලකලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන් නේද? ලේසි කියලානේ. නවත් වෙන තුනේ අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. ඇයි ඒ? ඇයි සරල දෙයක් නෙවෙයි කියලා කියන්නේ? මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි විශාලම දානය දුන්නේ කොසල් රජතුමා. ඒකට කියනවා අසද්දෘශ මහා දානය කියලා. ඒ අසද්දෘශ මහා දානය දෙද්දී කෝසල මල්ලිකාව රජතුමාට උදව් කළා. ඒ කෝසල මල්ලිකාවටවත් පින්නතුනි සුගතිගාමි වෙන එක ලේසි වුණේ නැහැ. අසද්දෘශ මහා දානය දෙන්න කැපවීමෙන් උදව් කරපු කෝසල මල්ලිකාවටවත් සුගතිගාමි වෙන්න බැරි වුණා. එහෙනම් ඔබ ගැන හිතලා බලන්න, ඔබ දීපු මේ පොඩි දාණයෙන් මාසෙට සැරයක් දීපු දාණයෙන් ගොඩ යන්න පුළුවන්ද කියලා. ඒක පිනතුනේ හිතන තරම් සරල දෙයක් නෙවෙයි. ඒ සඳහා විශාල කැපවීමක් කරන්නට ඕන. ඒ සඳහා ස්ථාවර ලෙස තමන්ගේ මනසේ කුසලයේ තියෙනට ඕන, නිතරම තෙරුවන තමන්ගේ ජීවිතය තුළ රැකවරණට ඉන්න මානසිකත්වයක් හදාගන්නට ඕන. දිනකට වැඩිපුරම වාර ගානක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට සිහිපත් වෙනට ඕන. අන්න ඒක තමයි තමන්ට තමන් ගැන යම්කිසි විදියක හරි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කාරණේ. බුදුහාමුදුරන්ගේ බුදුගුණ ගැන, ඒ දේශනා කරපු ධර්මය ගැන, ඒ ආර්ය මහා සංඝරත්නය ගැන, උන්වහන්සේලාගේ ගුණ ගැන දවසට වැඩි වාර ගානක් තමන්ට මතක් වෙනට ඕන. තමන් කරපු කුසල දහම් අම්මට තාත්තට සලකපු ආකාරයේ, අසරණයන්ට පිහිට වෙච්ච හැටි, පන්සිල් සමාදන් වෙලා ආරක්ෂා කරපු හැටි, මෙන්න මේ දේවල් තමන්ට දිනකට වැඩි වාර ගානක් මතක් වෙන්නට ඕන. අන්න ඒ තුලින් තමයි තමන්ට යම්කිසි විදියක විශ්වසනීයත්වයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන් සුගතියට යනවා කියන කාරණය. එතකොට මෙන්න මේ ස්වර්ග මාර්ගය සුගතිගාමී වෙන මාර්ගය තමයි බුදුහාඳුරුවන්ගේ අනුශාසනාවෙන් අපට පළමුවම ලැබෙන අවබෝධය. තමන්ගේ ජීවිතය ගැන විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ හොඳට කල්පනා කරලා බලන්න, ඔබ ඊටාම ආදරය කරන පස් දිනෙන් ගැන. ඔබ වැඩිපුරම ආදරය කරන පස් දිනෙන් බලන දැනට ජීවත් වෙන අයගෙන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්, නංගි මල්ලි වෙන්න පුළුවන්. අන්න ඒ ළඟම ඉන්න පස් දෙනා ඔබට කලින් මිය ගියොත් තමයි, ඔබට කලින් මිය ගියොත් ඔබට වැඩිපුරම දුක් ඇති වෙන්නේ පස් දෙනාගෙන්. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඒ පස් දෙනාට මොකද කරන්න ඕන අපි? ඔව් ඒ පස් දෙනාට අපි මේ කුසල් කරන්න සුගතිගාමි වෙන්න උපරිම ලෙස උදව් කරලා තියෙනට ඕන. අන්නේ උදව්ව කළ තිබොත් විතරයි ඒ කෙනා මිය ගියාට පස්සේ අපට කිසියම් විදියක සැනසීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ කැම බීම ටික දුන්නයි බෙහෙත් ටික දුන්නයි ඉගෙනුවා කියලා විතරක් සතුටටපත් වෙන්න බෑ. ඒ කෙනා මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මෙයා සුගතියට යනවා කියන විශ්වාසය ඔබට තියෙනට ඕන. එතකොට ඔබට යා මිය ගියාට පස්සේ මృత ශරීරය අල්ලගෙන අඬන දෙයක් නැහැ. අනේ මාව දාලා යන්න එපෝ කියලා. ඇයි එතකොට යා හොඳ තැනක ඉපදිලාත් ඉන්නවා. ඔබ සතුටු වෙනවා අනේ මං කරපු උදව්ව නිසා මියා දැන් හොඳ තැනක ජීවත් වෙනවා ඇති කියලා. ඔබ එදාට සතුටු වෙනවා. පින්වතුනි අපි ඇත්තටම බුදුහාඳුරන්ගේ ධර්මය අපි විශ්වාස කරනවා නම් අපිට බුදුහාඳුරන්ගේ ධර්ම ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් මෙන්න මේ විශ්වාසයේ පින්වතුනි මෙන්න මේ පදනම අපේ ජීවිතේට අපි දාලා තියෙනට ඕන. ධර්මය අහලා හැකිතාක් දුරට ජීවිතේ පිණි ශක්තිමත් කරගන්න අන්න ඒ පිනෙන් ස්ථාවර වීමේ අනිසංස විදියට තමන්ට මරණයෙන් පස්සේ නෙවෙයි මේ ජීවිත කාලයේම උගාක් ආනිසංස ලැබෙනවා. මොනවද ලැබෙන ආනිසංස? තමන් කරන කටයුතු උගාක් සාර්ථකව කරගන්නට හේතු වෙනවා. ඔබේ දැහැමේ බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු වෙන කාලයටත් වඩා ඉක්මනට ඔබට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඔබ ඇතැම්මෙට හිත හිතනවා නම් මම අවුරුදු 50 යද්දි 60 යද්දි මම මෙච්චර මුදලක් ඉතුරු කරනවා මෙච්චර පිළිසර උදව් කරනවා කියලා ඇතැම් විට අවුරුදු 10කට 15කට කලින් ඔබට මේ ඉලක්කයට ලං වෙන්න පුළුවන්. මේ දැහැමි බව නිසාම. ඒ විතරක් නෙවෙයි ඔබට නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. ඒ සියලටම වඩා පින්නතුනේ තමන් ජීවිත කාලයේ වැඩිපුර කුසල දහම් කිරීම යන සංසවිදියට තමන්ට ලැබෙන සුවිශේෂී ආනිසංසයක් තියෙනවා. ඒ මොකද්ද? ජීවත් වෙන කාලෙදිම මේ මරණයටපත් වෙන කලින්ම ජීවිතේ විශේෂ ආනිසංසයක් ලැබෙනවා. තමන් නිතර හිත පිරිසුදුව නිතර කුසල කරන කෙනෙක් නම් දාන සීල භාවනා විදියට මොකක්ද ඒ ලැබෙන බෙනිෆිට් එක? රිසල්ට් එක. ඒ තමයි හොඳම කල්යාණ මිත්‍රව තමන්ට මුණගැහෙනවා. මේක තමයි පින්නතුන් ජීවිතයක තියෙන වටිනාම දේ. අපට වඩා ඉදිරියෙන් ඉන්න ආධ්‍යාත්මික ගමන් මඟ කියන දහම හොඳට පැහැදිලි කරලා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් අපිට මිතුරු වෙනවා යහළු වෙනවා. ඇතැම් විට ඒගොල්ලන් අපට ෆිසිකලි මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඇතැම් විට ඉන්ටර්නෙට් එකේ හැරි ගිහිල්ලා ඒ අපට මුණ ගැහෙනවා මේ පින්කමල අනිසංස විදියට. ඇතැම් විට ඒක නම් මිය ගිහපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු කරපු දේශනා ටික ඔහු ලියපු පොත් ටික අපට හම්බ වෙනවා. මේ තමන්ගේ යහපත් භාවය අනිසංස විදියට. එහෙම නැතුණත් අඩුම වශයෙන් තමන්ට ත්‍රිපිටකේ මුණ ගැහෙනවා. ත්‍රිපිටකේ දැන් අලුත් ක්‍රමයට පොත් ටික ඔක්කොම අරන් යන්න ඕනේ නැහැ නේද? තමන්ට ෆෝන් එකේ ත්‍රිපිටකේ අටුව ඔක්කොම ටික ෆෝන් එකේ තියාගෙන යන ගමන් කෝච්චි යන ගමන් ත්‍රිපිටකේ බල බල යන්න පුළුවන් තමන්ට. එක භාෂාවක ඉන්නේ නෙවෙයි. ඔය සූත්‍ර සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා භාෂා 12කට වඩා ගානකින් තියෙන ත්‍රිපිටකේ. පින්නතුනි වර්තමානයේ ජීවත් වෙන අපි තමයි එදා මෙදා තුර ජීවත් වෙන වාසනාවන්තමයි. අපට එකයි අවශ්‍ය වෙන්නේ. මොකද අවශ්‍ය වෙන දේ? ඔව් අපට අවශ්‍ය වෙන්නේ මේ ධහම පිළිපැද්දොත් පිළිපදින තරමට තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය. එච්චරයි ඕනේ තමන්ට. අපට තියෙන්නේ මේ විශ්වාසය නැතිකම. අපි හිතන්නේ මේ ධහම රැක්වතින් ආනිසංස ලැබෙන්නේ එක්ක මරණයෙන් පස්සේ එක්ක මරණසන්න මොහොතේ කියලා. අපි හිතන්නේ මේ කරන මොහොතේම මේකේ ආනිසංස ටික තමන් වටා ගොනු වෙනවා කියන එක අපි දන්නේ නැහැ බොහෝ දෙනෙක්. මෙන්න මේ විශ්වාසය තියෙනම් පින්නතුනේ දවසකට තමන්ඩ කරන්න පුළුවන් උපරිම කුසල ධහම් ටික තමන් කරනවා. මෙන්න මෙතන පින්නතුනේ තවත් වැදගත්ම කාරණයක් කියවෙනවා. ඒ තමයි කුසලය හා පින කියන කාරණය. මේක බොහෝ විට අපට ධර්ම සාකච්ඡාවලදී නැගෙන ප්‍රශ්නයක්. පිනයි කුසලයයි කියන්නේ එකද දෙකද කියන කාරණේ. එතකොට බිනෝතුනි මෙතන අපි මේ විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මහා චාතාරිසික සූත්‍රය. මහා චාතාරිසික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨියන් පහම් බෙක්ක වේ දොයං වදාමි. මහණෙනි සම්මාදිට්ඨිය කොටස් දෙකයි. එක සම්මාදිට්ඨියක් සාසවා පුඤ්ඤභාගියා. පුඤ්ඤ කියන වචනේ එහෙම තියෙනවා. පුඤ්ඤභාගියා උපදිවේපක්කා පිනට බර වෙච්ච උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ආරස්නික මාර්ගයේ පරිණ්‍යංගය. සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. එතකොට සම්මාදිට්ඨිය නැමැති කුසලය නැමැති ලොකු කුලකේ යටතේ එකක් තියෙනවා මොකද්ද? පින කියලා. ශාස්ත්‍ර වූ පිනට එකක් අයිති. අනිත් එක මොකද්ද? අරියා අනාසවා ලෝකุตතර මග්ගංගා. අනාසව ලෝකතර මාර්ගංගයක් ඇද සම්මාදිට්ඨියකුත් තියෙනවා. එතකොට ලොකු කුලකේ සම්මාදිට්ඨිය කුසලය ඒකේ එකක් පින අනිත් එක කුසලය ලෝකෝත්තර කුසලය. මෙන්න මේ පිනටම තමයි ලෞකික කුසලය කියලා කියන්නේ. එතකොට හැම පිනක්ම සම්මාදිට්ඨිය නැමැති කුසලයට අයිති වෙනවා. පිනක් කියලා කියන්නේ කුසලයක්මයි. හැබැයි ඒක ලෝකෝත්තර කුසලය නෙවෙයි, ඒක ලෞකික කුසලය. ඇයි ඒකට හේතුව මේ පුණ්‍ය කියන එක අයිතිවන්නේ සම්මාදිට්ඨිය කියන ඉහළ කැලට. ඒකේ කොටසක් තමයි පුණ්‍ය කියලා කියන්නේ. එතකොට තව එකක් තියෙනවා ආර්ය වූ අනාස්ර වූ සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකෝත්තර කුසලය. එතකොට කුසලය එකක් පින අනෙක ලෝකෝත්තර කුසලය. නැත්නම් එකක් ලෞකික කුසලය අනෙත් එක ලෝකෝත්තර කුසලය. එතකොට හැම පින්කමක්ම හටගන්නේ කුසල මූලයකින්. පුණ්‍ය මූල කියලා ඒවා නැහැ. පුණ්‍ය මූල කතාව කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. කුසල මූලයකින් තමයි පින හටගන්නේ. එතකොට හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක්ද? හැම කුසලයක්ම පිනක් නෙවෙයි. ඇයි ඒකට හේතුව ලෝකෝත්තර කුසලෙකුත් තියෙනවා. ලෝකෝත්තර කුසලේ පිනට අයිති නැහැ. එතකොට හැම පින්කමක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඇයි පින්න ඕන කුසලුත් තියෙනවා. උදාහරණයක් ගත්තොත් හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක්ද? නැහැ. හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. බස් තියෙනවා, වෑන් තියෙනවා, මොටර් සයිකල් තියෙනවා. අන්න ඒ වගේ හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව ලෝකෝත්තර කුසලයක්ත් තියෙන නිසා. ඒ නිසා පිනයි කුසලය කියන්නේ එකක් කියලා කියන්නත් බෑ, දෙකක් කියලා කියන්නත් බෑ. ඒක ඔව් නෑ කියන එකෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ඒක. මේක අපි බොහෝ දිනක් වරද්දගෙන ඉන්න ස්ථානය. බොහෝට සංවාද යන කාරණයක්. මේක කෙටි කාරණයක්. මේකට අදාළ නිසා අපි සාකච්ඡා කළේ අපි මේ දෙන්නේ පින තුන කියන බලාපොරොත්තු උනේ ස්වර්ග මාර්ගය තුල. එකාතකින් අපි තමන් ධර්මය අහුවනම් තමන්ට තමන් ගැන දැඩි විශ්වාසයක් හැකි තාක් ඉක්මනින් ඇති කරගන්න ඕන. ඕනම සංකීර්ණ අවස්ථාවක තමන් මිය ගියත් දුගතිය වැටෙන්නේ නැහැ කියන කාරණේ. අනිත් දේ තමයි තමන් හිතවත්ම ඥාති මිත්‍රාදීන්ට මේ සුගතිගාමි වෙන උදව් කළ තියෙනට ඕන. ඒකත් හැකි ඉක්මනින් කරේවා පරක්කු කරන්න බැරි දේවල්. අද ඔබත් එකට ඉන්නගෙන හෙට දවසේ නැති වෙන්නත් පුළුවන්. හිතන්නේ වයසින් වැඩි අය විතරක් මරණයටපත් වෙයි කියලානේ. ඇතැම් විට තමන්ට වඩා බාල කෙනා තමන්ට කලින් ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. ඒ නිසා හැකිතා දුරට යට මෙන්න මේ උදව් කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පින්නතුනි තමන් කරන පින්කම් හැකිතා දුරට මේ විශ්වයේහි පින් අනුමෝදන් වෙන්නට බලාපොරොත්තු වෙන අපමණ සත්‍යයන් ඉන්නවා. ඔබ මේ විශ්වේන සත්‍යයන් පිනට කොයිතරම් පිනේ අවශ්‍යතාවයකින් ඉන්නවද කියලා ඔබ දැනගත්තොත් ඔබ දිනපතාම පින් කරලා මේ සත්‍යයන්ට පින් අනුමෝදන් කරනවා. ඇයි ඒ? මේ දුගතියේ ඉඳලා සුගතියට එන්න අප්‍රමාණ පිරිසක් බලාපොරොත්තු වෙනවා මේ පිනක තියෙන අවශ්‍යතාවය හින්දා. ඇතැම් විට යම් කිසි තැනක සාංගික දානයක් දුන්නොතින් සමහර අමනුෂ්‍යව පින්කම් කරාට පස්සෙත් එතෙන්ට ගිහිල්ලා ඒ පින දිහා දැකලා සතුට වෙනවා. පින් අනුමෝදන් වෙනවා. ඒ තරම්ම මේ ගැන උනන්දුවත් තියෙනවා. පින්නතුනේ මේ පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන කවුරුන්ද මේ? මේ පිටස්සරයද? මේ අනිසත්‍යම් ප්‍රේතියම් භූතියම් තිරිසංගත සත්තු කියන්නේ මේ වෙනත් කවුරුද? අපේ මාතියේ තම්මල තාත්තල මේ පින්නතුනේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් උන්වහන්සේ දේශනා කරන තමන්ට අම්ම නොවෙච්ච තාත්ත නොවෙච්ච දුව පුතා නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ කියලා. ඒ තරම් දිගු ගමනක් අපිත් එක්ක එකට ආපු අය තමයි මේ තැන්වලදී මගේ හැරිලා ගිහිල්ලා දැන් මේ දුගතිගාමීව ඉන්නේ. ධර්මයේ දන්නයි හැටියට ඔබේ ලෝකය ඔබේ ගෙදර කරගන්න හොඳ නැහැ. ඔබේ ලෝකය ඊට වඩා පුළුල් ලෝකයක් කරගන්නට ඕන පිහිට වෙන්න ඕන අපි. අපව දහදියෙන් කිරෙන් ශ්‍රමයෙන් පෝෂණය කළා දුගතිගාමි වෙච්ච අපේ අතීතගත අම්මල තාත්තලා අපමණ පිරිසක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. දිනක් සැරියුත් හාමුදුරුවෝ පින්නපාත යනකොට අර විලක් ළඟ එක්තරා ප්‍රේතියක් ඉඳගෙන පුතේ පුතේ කියලා කතා කරනවා. කවුද මේ? මේට බුද්ධාන්තර කල්පයට කලින් සැරියුත් හාමුදුරුවෝගේ අම්ම කෙනෙක්. සැරියුත් හාමුදුරුවෝ පින්නපාත කළා, දානේ සංඝසතුට පූජා කළා, අනාථ පිණ්ඩිකතුමාට උදව් කරගෙන පිර කර ආදියත් පූජා කළා, ආවාසිකුත් පූජා කළා, මේ අම්මට පින් අනුමෝදන් කළ සුගතිගාමී කෙරෙව්වා. පින්නොතුනි මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් පිනේ තියෙන ලෝකයට. ඒ නිසා මෙන්න මේ ස්වර්ගගාමී මාර්ගය තුළ අපි උපරිම ලෙස සාර්ථක වෙන්නට ඕන පින්නොතුනි. වැඩිහි පිරිසකට සුගතිගාමී වෙන්න අපි උදව් කරන්නට ඕන. ඒක හිතන්න එපා මේ පිටස්තරයට කරන උදව්වක් කියලා. ඒක අපේම අම්මල තාත්තලට අපේම අතීත දරුවන්ට අපි කරන උදව්වක් කියලා හිතන්න. දවසක් බුදුරජාණන් වහන්සේ පින්නපාත යනකොට සාකේත කියලා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මොකද්ද කිව්වේ? පුතේ කියලා කතා කළා. පුතේ මේ හුඟක් කාලෙකින් ඉඳන් යන්යන් ගෙදර යන් අම්මත් බලාගෙන ඉන්නවා. අර නංගිලත් ගෙදර බලාගෙන ඉන්නවා කියලා බුදුහාරු ගෙදර එක්කන් ගියා. ගිහිලා දානෙම බෙදුවා. බෙදුවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහන බුදුහාඳුර නෙමෙයි මොකද්ද උනේ කියලා. බුදුහාඳුරෝ කියනවා ආනන්ද මේ සාකේත බ්‍රාහ්මණයා මීට කලින් ආත්ම 500ක්ම මේ දෙන්නම මගේ අම්ම තාත්තා කියලා. ඊයර පුරුද්දට තමයි මේ ඉස්මතු උනේ මේක. පින්නතුන් හිතන්නේ නැපම් මේ අපට මොන ගැහෙන එක ආත්ම භාවයක දෙහිකදී අම්ම තාත්තයි කියලා. ආත්ම භාව 100 ගාන කම්ම තාත්තා දරුව තමයි මේ උදේ හවස අපට මොන ගැහෙන්නේ. ඉතින් ඒ අය ගැන අපි කොච්චර කාරුණික වෙන්න ඕනද? කොච්චර ඒ අයට අපි පිහිට වෙන්න ඕනද ලෝකෙකට? ඒ වගකීම අපට තියෙනවා පින්නතුනි. ඒ වගකීමෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් විදියට මේ ලෝකයේ පහළ වෙච්ච ඉහළම දර්ශනයක් ලැබිච්ච අවස්ථාවේදී අපි වැඩිම පිරිසකට මේ උපකාරය කරන්නට ඕන. මෙන්න මේ විදියට මේ ලෞකික කුසලයේ කරත් පින්නතුනි අපි මේ ඉන්නේ සංසාරික සර්කල් එකේමයි. ඇයි එහෙම කියන්නේ? මෙතන තියෙනවා කළු කර්ම තියෙනවා සුදු කර්ම තියෙනවා කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. කළු කර්ම කියන්නේ කුසල කර්ම පින්කම්. කළු කර්ම කියන්නේ අකුසල කර්ම. සුදු කර්ම කියන්නේ පින්කම්. ඒ වගේම කළු සුදු පින සහ පව දෙකම මිශ්‍ර වෙච්ච කර්මත් තියෙනවා. ඒකම තමයි පින්නතුනි අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා කොටස් තුනකට බෙදෙනවා. අවිද්‍යාව නිසා චේතන හටගන්නවා. මොන චේතනාද? පුණ්‍යමය චේතන හටගන්නවා, අකුසල චේතන හටගන්නවා, ඒ වගේම අරූපාචර බ්‍රහ්ම ලෝකයට යන හේතු වෙන සංස්කාර රැස් කරනවා. මේ තුනම වෙන්නේ මොකක් පදනමින්ද? අවිද්‍යාව මත. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ අපි මේ ඇහැට රූපයක් පේනවනම් අපි හිතන්නේ මේ පේන රූපය කලින් තිබ්බකම මට පේන්නේ මම ඇස් දෙක පියාගත්තත් මේ රූපේ බාහිර ඉතුරු වෙනවා කියන කාරණය. මං පින්කමක් කළා, මං රුවන්වැලි සෑයට දානයක් දුන්නා, දළදා වහන්සේට පින්කමක් කළා, මට ඕන වෙලාවකේ පින්කම සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරනකොට ඒ පින්කම මෙහෙම බාහිර ලෝකේ දළදා වහන්සේත් ඉන්නවා පින්කමක් තියෙනවා කියලා හිතන එක. මේක හරි පින්නතුනි කම්මසකතා සම්මාදිට්ඨියට සම්මුති සත්‍යයට සාපේක්ෂව මේක හරි. හැබැයි පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව බලනකොට මේක නිවැරදි නෑ. සම්මුති සත්‍ය තුල ඉඳගෙන මෙන්න මේ කම්මසකතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන අපි මේ කරපු පින්කම් වල ආනිසංස නිසයි අද අපි මේ සුගතිය ලබලා තියෙන්නේ. අපේ කලින් ආත්ම භවල කරූ පින්කම් නිසා ඒ ආත්ම භාවයේ අවසානට පහළ වෙත චුති චitteදී ඒ කරපු හොඳ කර්මයක් ගැන හිතලා ඊට අනුරූපව බාහිර රූප ටික නිර්මාණය කළා. අද මේ රූපයක් අපට ලැබිලා තියෙන මනස ලෝකෙ. හැබැයි අපි අවිද්‍යාව කියන සර්කල් එකේමයි ඉන්නේ. ඒ මිදිලා නැහැ. අපි නිතරම හිතන්නේ මේ ඇස රූප ආදී මේ දේවල් නිට්ටය කියලා ලෝකෙ ස්ථිරම තියෙයි කියලා. ඒ තියෙන ලෝකයක මම ඉපදුනා, මම මිය ගියත් මේ ලෝකෙම ඉතුරු වෙනවා කියන කාරණය. දැන් ඔබට සබ්දයක් මතක් වෙනවා කියන මොකක් හරි. අම්මා කියලා කියනකොට, වාහනේ කියනකොට, පූසා කියනකොට, වයිට් හවුස් එක කියනකොට, බකින්හැම් මාලිගය කියනකොට මතක් වෙන රූපයක් නේද? මතක් වෙනකොටම ඔබ හිතෙන ඒ රූපේ බාහිර තියෙයි කියලා. ඔබ හිතන්න කලිනුත් ඒක තිබ්බා, හිතල ඉවරුණත් ඒකට මුකුත් නැහැ, ඒක එහෙම තියෙ කියලා හිතෙන්. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනි. අපේ සිතිවිලි ටිකක්ම අපි සිහි කරනවා, අපි ඒක දන්නේ, අපි සිහි කරනවා කියලා හිතන්නේ ඒ බාහිර සජීවී දේ. ඇත්තටම අපි සිහි කරන්නේ ඇත්ත දේද? මං කිව්වටින් දැන් ඔබට ඔබේ වාහනේ සිහි කරන්න කියලා. ඔබ සිහි කරන්නේ මොකද්ද? ඔබ සිහි කරන අන්තිමට ඔබ වාහනය පාක් කරපු තැන තමයි මතක් කරගන්න. ඔබ ගෙදර ගේට්ටුව සිහි කරන්න කිව්වොත් ගේට්ටුවක් තියෙනව නම්, දොර තියෙනව නම්, දොරේ අන්තිමටම ඔබ එනකොට තියපිච්ච එක්ස්පීරියන්ස් එක තමයි ඔබ සිහි කරන්නේ. දැන් දොර නෙවෙයි. ඔබේ ගෙදර ෆ්‍රිජ් එක කියලා ඔබ කිව්වොත්, මම කිව්වොත්, ඔබ අන්තිමටම සිහි කරන්නේ අන්තිමට තියෙන බඩු ටිකත් එක්ක ඔබේ මතකේ තියෙන එක. ගෙදර ගිහිල්ලා ආයෙ බලනකොට ඒකේ වඩු නොතින් කෑ ගහන මේක කොහෙද තිබ්බේ කියලා. ඔබ යන්නේ අර අන්තිමටම දැකපු එක බලන්න තමයි යන්නේ. දැන් ඔබ ගෙදර කවුරු හරි ඥාතිවරේ, අපි කියමු නෝන මහත්තයෙක් හරි, අම්මා හරි, දුවක් හරි ගෙදර කොණ්ඩේ දිගට තියෙන කෙනෙක් ඔබ දැකලා ආවනම්, ඔබ දැන් යනකොට කොණ්ඩේ කපලා තිබ්බොත් මොකද වෙන්නේ? ඔබ යන්නේ කොණ්ඩේ දිග කෙනා බලන්න යන්නේ. කොණ්ඩේ කපපු කෙනා දැක ගම අහන මොකද උණයි කැපුවේ කියලා ඔබ අහනවා. හැම වෙලාවෙම පින්නතුනි, අපි මේ අත්දැකීමක් ලබනවා නම්, යමක් සිහිපත් වෙනවා නම්, අපට සිහිපත් වෙන්නේ ඇත්තටම සජීවී දෙය නෙවෙයි. මොකද්ද? අපේ අන්තිමන දැකපු ඒ අත්දැකීම ටිකේ චිත්ත චෛතසික ටිකයි මේ සිහි කරන්නේ. හිතන්නේ ඔබ කලින් දැකපු දේ විතරයි කියලා. ඔබ දැන් මේ හාමුදුරුව දිහා දකිනවා නම්, මේ සිහි කරන්නේ ඇත්තටම වර්තමාන තත්ත්වෙ නෙවෙයි. ඔබ සිහි කරන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච අත්දැකීමක්. ඒ තරම්ම හිත වේගවත්. ඔබ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට අර මුලින් එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වෙලා ඉවරයි. ඔබ සිහි කරන්නේ නැවත මනස සහ ධර්මාලම්බන විදියට නැවත නිරුද්ධ වෙච්ච එකගේ සිතුවිලි ටිකයි සිහි කරන්නේ. නමුත් අපට මේක තේරෙන්නේ නැහැ. සිතේ තියෙන වේගවත් බව නිසා අපි හිතන්නේ දැන් මේ සජීවී අත්දැකීමේ තමට ලැබෙන්නේ කියලා. ඇත්තටම හැම මොහොතෙම අපි සිහි කරන්නේ මොකද්ද? දැකපු, අහපු, ගඳ සුවඳ දැකපු, රස දැකපු දෙයක් තමයි අපි හැම වෙලාවෙම අත්දකින්නේ. එතකොට මෙන්න මේ නොදැනීම නිසා තමයි අපට අපි අර කම්මසකතා සම්මාදිටිය ඉඳලා සුගතියට මාර්ගය විවර කරගෙන හිටියන්. අපි නිතරම හිතේ තියෙන චිත්‍ර රූප මවාගෙන ඒව ලෝකයේ තුල තියෙයි කියලා අපි හිතාගෙන ඉන්නේ. මරණාසන්න මොහොතදී වන්නේ අන්නේ අවසානයේ තෙන සිතවිල්ලක් ඔස්සේ රූපයක් නිර්මාණය කරගෙන ඊට අදාළ ලෝකයක ප්‍රතිසන්දි ගැනීමක් තමයි වෙන්නේ. ඒ ප්‍රතිසන්දි ගත්තට පස්සේ මොකද වෙන්නේ? සුගතියක් ලැබෙන්න පුළුවන්. නිරෝගී ජීවිතයක් ලැබෙන්නත් පුළුවන්. දානෙට අනුරූපව භවභෝග සම්පත්තික, සීලයට අනුව සුගතිය, භාවනාවට අනුව හොඳ ප්‍රඥාවක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි ඒ උපදින්නේ මහලු වීම, ලෙඩ වීම, මරණය උරුම කරගෙන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ එක පැත්තකින් සුගතිය ස්ථාවර කරගන්න කියන වගේම අනිත් පැත්තෙන් ඒක ඉක්මවල ගිහිපෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන චතුසත්‍ය සම්මාදිටියට ලෝකෝත්තර සම්මාදිටියට ළඟා වෙන්නට බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා. සම්මුති සත්‍ය තුල තියෙන මෙන්න මේ සාස්වත ලෝකයේ ඇත කියන ලෝකයේ තේරුම් ගන්න කෙච්චර අමාරුවක් නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කලිනුත් ලෝකයේ මිනිස්සු කුසල දහම කරලා සුගතිගාමි වුණා. එකාත්ම භාවයකට දෙහිකට නෙවෙයි. සමහර අය පින්නතුනි හිත දිනු කළා මහා කාලප 84,000කට සුගති යන්න බ්‍රහ්ම ලෝකේ යන්න හිත දිනු කළ හිටියා. නමුත් ඒ සිද්ධ කරගත්තු ආනෙන්ජාවි සංඛාරත් මොකක් පදණම් කරගෙනද ඇති වුනේ? අවිද්‍යා පත්‍ය සංඛාරාමයි එක. ඒ කොච්චර ඉහට ගියත් ඒ කර්ම ටික ගෙවෙන උට ආයේ පල්ලෙහාට එනවා. මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. ඊට පස්සේ ආයි දුගතියට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පහළ අපට දේශනා කරන්නේ මෙන්න මේ චතුසත්‍ය සම්මාදීටි ළඟාවන්න. First of all, we discuss the heavenly path. With the understanding of the karmic law, we practice three meritorious deeds as much as we can. With pure mind, we practice generosity, virtue, and meditation. As the result of practicing these three meritorious deeds, we have some results, such as longevity, good complexion, good friends. These are the results that we can receive throughout practicing three meritorious deeds. Not only that, punyam sukham jivita sankhyam, the end of our life, we can be happy when we think our good activities we have already done. Not only that, but after we die, we will receive a blissful life as the result of good activities that we have done in this life. Even though we have these facilities, still we are not away from ignorance, delusion. This is the very important thing that Buddha has explained. Even though we practice good deeds, we think that there is a world outside. When we experience something through our senses, we think that before we experience this thing, there was a world. After we receive this experience, the world remains. This is the nature of the conventional truth. What is that? We think that when we were born in this world, there was a world. After we die, the world remains. This is true, but only in the conventional truth. Buddha says, this is only the conventional truth. There is another truth, that absolute truth, ultimate truth. What is the ultimate truth that Buddha has proclaimed? The world we create at the moment. There is nothing which is ready-made. According to ultimate truth, absolute truth, whenever we experience something through our senses, we create the world according to our present mental condition. Like when we go to a mirror, before we go to the mirror, there was not a shadow there. As soon as we go to the mirror, we can see a shadow in the mirror. As soon as we leave the mirror, the shadow ceases. Like that. Our whole experience also like that. In the absolute truth. When you hear this sound was not here before you heard it. After you heard this sound, it doesn't remain. Our all experiences, like we see something through our eyes, like we hear through our ears, our all experiences that we receive, experiences through our six senses also like that. This is the nature of the ultimate truth. This is the vijja, or this is the right understanding, what Buddha explained in the absolute truth. This truth depends on the dependent origination. When conditions are together, the experience arises. When conditions cease, the experience also ceases immediately. we get an experience through our senses at once. When we look at something, our entire life is our eye and forms. At the moment, we can't hear anything. But because our mind is very fast, we may think that all experiences happen at the same time. But it is not true. At once, we have only one experience through one sense. If we can understand this reality, when we experience something, the first experience sees us immediately. When we identify something through our six senses, we identify those experiences in our second thought. In the first thought, we can realize something. We see we have only the primary experience. When we recognize something as a person, as a thing, as a phenomena, actually we understand those experiences through our mind. When we look at this cup, first of all we receive only the shadow, only the color. Not only white color, only shadow. When we recognize this as a cup, we recognize it through our mind, not through our eye. Our eye brings only the shadow. Our ear brings only the sound. When we recognize forms or sounds, all of them are recognized by our mind or consciousness. This is the truth. This is the absolute truth. If we can understand this reality, we are confident in the Buddha's message. What is the confidence that we should have? If we are ignorant in this reality, we have to suffer with decay, death, and rebirth. If we want to overcome these challenges, aging, death, and rebirth, we have to overcome this ignorance. If we are ignorant, we have to suffer. If we can see this reality as it is, we can overcome suffering. If we are aware of this reality at the moment, we are mindful. We trained our mind to live in the present moment with reflecting on impermanence. Then, when we experience something, our mind is not fixed in outside material things and persons. As soon as we experience something through our senses, we suddenly look at inside. The reason is we are living in the fourfold mindfulness. The contemplation of body, the contemplation of feelings, the contemplation of consciousness, the contemplation of mental formations, fourfold mindfulness. Buddha says, whenever we live in this mindfulness, we are living in the field of the Buddha. At the moment, nobody or nothing can disturb our peace of mind. That is the liberation. That is the freedom. Whenever we are away from mindfulness, it means we are living in the field of the Mara. Whenever we are living in the field of the mindfulness, whenever we are living in mindfulness, it means we are living in the field of the Buddha. Whenever we are away from mindfulness, at the moment we are living in the field of the Mara. Mara can disturb our peace of mind. Mara means evil or ignorance. It is not just a person. And here, our success depends on how far we are clever to live in mindfulness according to what the Supreme Buddha explained. Then little by little, we try to increase the duration of living in mindfulness. Mindfulness means awareness of our body and mind. keeping our attention in the present moment. We try to live in the present moment. We trained our mind to live in the present moment with the awareness of our body and mind. When we look at something, suddenly we know we get this experience through our mental conditions in the present moment. We usually think that experience or suffering or happiness come from outside. Actually, suffering or happiness doesn't come from outside. We create happiness or suffering inside according to our present mental condition. When you look at this statue, the Buddha's image, you are happy. You are pleasant, you are confident in. When other person who is not Buddhist sees, when he sees this statue, he has no confidence like you have. Then the statue is same. You are confident in Buddha's enlightenment. The other person is not confident in Buddha's image or Buddha's enlightenment. If the statue brings confidence, both of you have the same mental condition. But it is not true. Like that, everything also like that. When you look at your son or daughter, you are happy. When your son or daughter is successful, you are happy. Then you may think that my child, my son, my daughter brings me happiness. You are so happy. If he or she brings happiness to you, everyone should be happy. But it is not like that. Others, neighbors are not happy. When your child is successful, sometimes they may be unhappy. When your children are successful. And you create happiness or suffering according to your present mental conditions. This is the nature. This is the reality. If we can understand this reality, we always try to be aware of our body and mind, living in the present moment. If we are away from this reality, actually we have to be suffering. We have to get suffering because of this ignorance. As soon as possible, we try to overcome this delusion, ignorance, according to what Buddha explained. This is the place where we should be confident in. When we practice the fourfold mindfulness, according to Buddha explained, we are able to overcome suffering. If we can practice fourfold mindfulness, we have a lot of sufferings in our life. If we have this understanding day by day, we give the priority to practice fourfold mindfulness in our life. That is why sometimes we say that mindfulness is the best friend. That is why Buddha says, Ekayano ayam bhikkhavimaggo sattana visuddhiya. Practicing mindfulness is the only way for the purification of beings. Soka pariddhavana samatikkamaya. Practicing mindfulness is the only way to overcome sorrow and lamentation. Jnaya sadhikamaya. Practicing mindfulness is the only way to realize reality or enlightenment. Practicing mindfulness is the only way to gain in knowledge. Jnaya sadhikamaya. Buddha has encouraged us to practice mindfulness again and again. Mindfulness is highly appreciated by the Supreme Buddha. එතකොට සතර සතිපට්ඨානය තමයි පින්නතුනේ අපට මේ දහම් මගේ තියෙන ලොකුම රැකවරණේ. මේ දුක හටගන්නේ මෙහෙමයි, දුක නැති කරගන්නේ මෙහෙමයි කියලා දැනගත්තු පමණට අපි ටිකෙන් ටික අපි ශරීරය ගැන හැකිතාක් අවධානෙන් ඉන්නවා. අපේ හිත ගැනත් නිතර අවධානෙන් ඉන්නවා. කොහොමද දුක හටගන්නේ? ඇසට පේන රූපය මේ මොහොතේ හටගත් රූපය කියලා අපි දැක්කේ නැත්නම් ෂණිකව අපේ ඇස රූපය තුල බැස ගන්නව, හිත රූපය තුල බැස ගන්නව, මේක තියෙන රූපයක් කියලා ඊට පස්සේ ඒක වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. කනෙන් සම්දහන කොටත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට මේ ඇස කන නාසය දිව කියන මේ ආයතන හතරෙන් ගන්න අරමුණු හතරම සැපවත් නෙවෙයි දුක්වත් නෙවෙයි. උපේක්ෂා සාගතයි. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස කියලා මෙන්න මේ අරමුණු හතර පින්නතුනේ සැපවත් නෙවෙයි දුක්වත් නෙවෙයි. ඒකේ මුල් අවස්ථාව උපේක්ෂා සාගතයි. මධ්‍යස්ථයි. දෙවෙනි අවස්ථාව ඊළඟ ඇතිවන හිතෙන් තමයි අහවලමට බැන්නා, අහවල කෙනා නරකයි, අහවල රස හොඳ නෑ, ඇඹුල් වැඩි, ලුණු මදි. අපි ඔක්කොම කියන්නේ දෙවෙනිට ගන්න හිතෙන්. පරණ එක්ස්පීරියන්ස් එක කාට සමානයි. හැබැයි කයක දැනෙන වේදනා තියෙනවා, දුක වේදනාවක් තියෙනවා. සැපසහගත වේදනාවක් තියෙනවා. ඒක උනත් මුල් එක එතනම නිරුද්ධ වෙනවා. දෙවෙනි එකෙන් තමයි අපි සැප දුක් ඊළඟට අපිම උපදවා ගන්න අපි අවිද්‍යාවෙන්. එතන තේරුම් ගන්න ඕන. දැන් අපි අපිට කවුරුට ගැහුවා කියලා කියමු. හයියෙන් පාර ගැහුවා කියලා කියමු. එතකොට මේ වේදනාව ඒ විදිහටම අපිට දැනෙනවා. හරිද? දැනුණට ඒ වේදනාව එතනම නිරුද්ධ වෙනවා. පස්සේ අපි ඒක හිතින් කොටසක් ගන්නවා. අරගෙන අහවලමට ගැහුවා කියලා පස්සේ තමයි දුක් ටික හදාගන්නේ. උදාහරණයක් ගන්න. මහත්තයගේ පුතා ගමු. මහත්තයගේ පුතා පොඩි කාලේ ඇතැම්මිට වඩාගෙන ඉන්න කොණ්ඩෙන් ඇද්දා. හරිද? අදිනකොට යම්කිසි වේදනාවක් ආවනේ. ඒ වගේම කොණ්ඩ ඇද්දාගෙම වෙනත් කෙනෙක්. මොකද වෙන්නේ? අර වේදනා දෙකම සමානයි. නමුත් පුතාට මුකුත් කියන අනේ මගේ පුතා කියලා ඔලුවත ගන්නෝ. අනිත් කෙනාට ඇතැම්මිට අපි පහරක් ගහන්නත් පුළුවන් නේ. අම්මට බලන්න. අම්මා කුඩා කාලේ දරුවා ඇතැමිට නොයෙක් තැන් අතපත ගන්නෝනේ. කිරි බොනෝ. දරුවට ආදරෙන් කිරි ටික ඔබ දෙනෝ. ඒ වේදනාව ඔබට ගැටලුවක් නෙවෙයි. මුල් අවස්ථාව සමානයි. නමුත් ඒ දේම බලන්න පිටස්තර කෙනෙක් කරොත් මොකද වෙන්නේ? ඔබ ඇදෙන උසාවිය තියන්න පුළුවන් නේ. ඒ දෙවෙනි අවස්ථාවේ ගන්න දෙයින් තමයි ඊළඟට කෙලස් ටික හටගන්නේ. මුල් එක්ස්පීරියන්ස් එක සමාන ඇත්තෙන්න. ඒ වේදනාව සැප හෝ දුක කියන කායික වේදනාව දෙකම එක විදිහට එන්නේ මුල් අවස්ථාවේ. දරුවෝපට දෙයක් කළා වෙන කෙනෙක් ඒ සමාන දෙයක් කළත් ඒ දෙක සමානයි. නමුත් පස්සේ ඔබ එකතු කරගන්න දෙයින් තමයි මානසින් එකතු කරගන්න දෙයින් තමයි ඔබට දුක් ටික හටගන්නේ. කායික වේදනා දිවිශේෂයෙන් දැඩි පහරක් කෙනෙක් ගැහුවොතින් ඒ ගහන වේදනාව ඒ විදිහටම එනවා. කයට එනවා. දැන් දෙයක් පිච්චුවොත් බලන්න ඔබ ගැඟ ඔබට ඒ වේදනාව මුලින් එනවා. හැබැයි ඒ මුල් එක එතනම නිරුද්ධ වෙනවා. දෙවෙනි එක ෂණික විතර ටික මානසින් ගන්න. ඒ මානසින් ගන්න ටික තමයි නව කර්ම බවට පත් වෙන්නේ. පළවෙනි එක කුසලවත් අකුසලවත් නෙවෙයි. පළවෙනි අවස්ථාව අතීත කර්මවල විපාක විදියට තියෙන එක. ඒක උපේක්ෂා සාගතය බොහෝ විට. දෙවෙනියට ගන්න එකෙන් තමයි නව කර්ම සිද්ධ කරගන්නේ. ඒ නව කර්ම සිද්ධ කරගන්නේ තමන්ගේ අභ්‍යන්තර මනසේ ස්වභාවයට අනුව. මෙන්න මෙතෙන්දී බුදුදහමෙන් කරන්නේ හරියට සිහියෙන් හිටියොත් අර මුල් අවස්ථාවේදී ඇතැමිට කායික දැඩි වේදනාවක් එන්න පුළුවන් කෙනෙක්ගින්. මුල්ම අවස්ථාවේ වේදනාව එන්න පුළුවන්. හැබැයි දෙවෙනි අවස්ථාවේ අලුත් කර්ම කරගන්න මට්ටමට යන්නේ නැහැ. අනිත් ආයතන හතර ගත්තත් ඇස කන නාසය දිව කියන හතර, ඒ හතරේ කොහොමත්ම උපේක්ෂාසගතය මුල් එක දෙවෙනි අවස්ථාවට තමයි අහවල මට බැන්නා, අහවල මට ගුණ කිව්වා කියලා හිතන්නේ. දැන් කියන වචනයක් බලන්න. ඇතැමිට මම වචනයක් ඔබට කියන්න පුළුවන්. ඔබ ඇතැමිට අනේ හොඳ ධර්ම කරුණා කියලා ඒක බොහොම පිළිගන්නත් පුළුවන්. ඒ වචනෙම තවත් කෙනෙක් අන්න හාමුදුරුව අපට බැන්න ඈ අපර ටිකක් අපහාසයක් වෙන්න එක කිව්වේ කියලා තවත් කෙනෙක් විදිහට ගන්නත් පුළුවන්. නමුත් වචනේ එකම විදිහට ගියේ. වචනේ වෙනසක් නැහැ ඇත්තෙන්ම. මොන ආකල්පෙන් කිව්වත් වචනේ සමානයි. නමුත් ඒ වචනේ තමන් ගන්න විදිහට තමයි දෙවනි වතාවට ගන්න විදිහට තමයි තමන් නව කර්ම නව සංස්කාර රැස් කරගන්නේ. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ උපරිම ලෙස වර්තමානයේ තුල සිහියෙන් තමන්ගේ ශරීරය සහ හිත. වෙනත් විදිහකින් කියනවා නම් කය, වේදනා, සිත, සිතවිලි කියන මේ හතර තැන උපරිම ලෙස සිහිය දිනු කළා. තමන්ගේ හැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට ඒ මොහොත තුළ උපරිම සතිපට්ඨාන භාවනාව තුළ හික්මවන්න. සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාවයි කියන දෙක. සතිපට්ඨානය කියන්නේ මේ හතර තැන පිළිබඳව වර්තමාන හිත තියාගන්න එක. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේකේ හට ගැනීම, නිරුද්ධ වීම නුවණින් බැලීම. මේක දෙකක්. බොහෝ විට මයින්ඩ්ෆුල්නස් එක කියලා ලෝකයා ප්‍රැක්ටිස් කරනවා. එයා ප්‍රැක්ටිස් කරනවා කියලා මොකද කරන්නේ? එයා කරන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමාන ජීවත් වෙන්න කියලා නේ. ඕකනේ කියන්නේ. ඒක පිනතනි බුදුදහමේ කියන සතිපට්ඨාන ඉතාම අල්ප මාත්‍රයක් විතරයි. වර්තමානයේ තුල ජීවත් වෙනක විතරක් නෙමෙයි බුදුදහමේ කියන්නේ. අතීත දෙයක් උනා සිහි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හිතට අරමුණ එනකොටම තමන් වර්තමානයේ ඉඳගෙන ඒක සිහිපත් කරන බව තමන් දන්නවා. තමන් අතීත අරමුණට දුවන්නේ නැහැ. වර්තමානයේ ඉඳගෙන ඇතිවන විදිහට දකින්න සහ ඒක එතනම හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා තමා දකිනවා. දකිනවත් එක ඊළඟ කාරණේ තමයි කුමන අත්දැකීමක් තමන්ට ලැබුණාද? ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, දිවෙන් රසයක් විඳලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, කයට පහසක් ලැබිලා, හිතට සිතුවිල්ලක් ඇවිල්ලා, මේ කුමන ආයතනයෙන් කුමන අත්දැකීම ලැබුණත් ඒ කියන්නේ මේ ස්කන්ධ පංචකයක් හටගත්තේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක් පෙර පසු නොවේ මොහොත හටගන්නවා. ඒ ස්කන්ධ පංචකය හටගන්නවා. ඒ හටගත්තු ස්කන්ධ පංචකය හටගත්තු බව නොදන්න කම නිසා ඒ හටගත්තු ස්කන්ධ පංචකයම උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙනවා. උපාදානය කරගන්න තමන්ගේ ළඟට ගන්න මම මගේ කියලා. අන්න ඒ උපාදාන කරන දෙයට ඊට පස්සේ කෝ ආසා කරනෝ එක්කෝ ගැටෙනවා අපි. ස්කන්ධ පංචකයේ සාමනතිත කර්ම විදිහට හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ස්වභාවික දෙයක්. ඒ හට ගන්න දේ අවිද්‍යාවෙන් හිටියොත්, අසහියෙන්, අයනසෝ මනසිකාරෙන් හිටියොත් ඒකම උපාදාන බවට යනවා. උපාදාන වුණොතින් ඒකට ඇලීම් ගැටීම් දෙක හටගන්නවා. බුදුදහමෙන් කියන්නේ අර ස්කන්ධ පංචකේ හට ගන්න කොටම එතනම සියෙන් හිටියොත් ඒක නා දිත්තේ දිට්ඨමත්තම් මට්ටමට යනවා. ඒක නා ඒ මොහොතේම හටගෙන නිරුද්ධන ආකාරය තුල වර්තමානයේ උපරිම ආසීහ පිටුවාගෙන ඉන්නවා. එයාගේ ගෙදර දේවල් කුණු ගොඩවල් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඉස්සර නම් අපේ ගෙදර වත්තේ ඇතැම් විට අවුරුද්දක් විතර කොළ ගඩක් ගහලා අවුරුද්දන සැරයක් විතර තමයි අයින් කරේනේ. ඊට පස්සේ අපි ටික ටික උගත් වෙන්න මාසෙට සැරයක් විතර අයින් කරනව නේද? ඊට පස්සේ මෙහි ආවට පස්සේ සතිපත අයින් කරන ඩස්බින් එකට දාලානේ. තවත් දිනු වෙනකොට පින්නොතිනි මොකද්ද වෙන්නේ? ඈ ඩස්බින් එකේ මොකොත් මෙතුරු වෙන්නේ නැහැ. ගන්නවත් එක්කම ඒවා අපි අයින් කළා. ඒවලේ මනිත් පැත්තට දාලා. මේකට කියන්නේ ආශ්‍රව කියලා. ආශ්‍රව කියන්නේ මොකද්ද? අපි ඇසෙන් දැකපු, කනෙන් අහපු දේවල් මතක් කරනකොට නැවත තියෙන විදියට මෙහෙම ගන්න එකයි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව කියන්නේ රා පෙර නැගේ අර රාවල ඉතුරු වෙන්නේ අඩිය මණ්ඩි ටික අරිෂ්ඨවල එහෙම අන්න ඒකට ආශ්‍රව කියලා කියන්නේ. අන්න ඒක ටිකෙන් ටික අඩු කිරීම තමයි බුදුදහම තුලින් අපිට කියන්නේ. ඒ කියන්නේ මතකයි අයින් කරන එක නෙවෙයි මෙය. වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. යම් කිසි කෙනෙකුට දෙයක් අමතක වෙනවා නම් ඒක ලොකු බරපතල වැරදීමක්. අමතක වෙන්න බෑ. සම්මා සතිය දිනු වෙන්න මොකද්ද වෙන්නේ? මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනුට මහා කල්ප 500ක් ආපසට බලන්න පුළුවන්. මහා කල්ප 500ක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීමාවක් නැහැ. අතීතයේ ඕනම අවස්ථාවක් කල්ප ලක්ෂ ගානකට ඉහළ ඉහත දෙයක් නම් මතක කර ශනිකව මතක කරගන්න පුළුවන්. මතකේ නෙමෙයි ගැටලුව. ගැටලුව මොකද්ද? මතක් කරනකොට තමන්ගේම මයින්ඩ් එක තමන් රීඩ් කරනවා කියන එක දන්නේ නැතිකම. ආයනසෝ මානසිකාරයේ මේක දන්නේ නැතිකම නිසා ඒ අතීත අත්දැකීම මතක් වෙනකොට මේකට ගිහිල්ලා ඒ අත්දැකීම තුළ අපි ජීවත් වෙනවා. ඔබේ මිය ගිහිපු ඥාතිවරයෙක් මතක් වෙනකොට මඬන්නේ කොහමද? ඒ කෙනා කරපු කියපු දේවල් මතක් වෙනකොට ඒ අතීත අත්දැකීම තුළ ජීවත් වෙනවා. එයා දැන් ඉන්න මට්ටමේ නෙවෙයි අඬන්නේ ඇත්තෙම අපි. අපි අඬන්නේ මැරිච්ච හිඳ නෙවෙයි. අපි අඬන්නේ ඇයි? අපි අඬන්නේ ජීවත් වෙච්ච හිඳ. ජීවත් වෙනින් දිදී මට මේ දේවල් කළා කියලා එයා ජීවත් වෙච්ච හිඳ ඇත්තටම අඬන්නේ අපි. මැරිච්ච හිඳ නෙවෙයි. එයා මැරුණත් එයා තාමත් අපේ හිතවල ජීවත් වෙනවා. අපේ භවංගය තුලින් ඒවා නිරුද්ධ වෙලා නැහැ. ඒ ෆයිල් ඩිලීට් වෙලා නැහැ. ඔක්කොම ෆයිල් තාවකාලිකව ක්ලෝස් කරලා තියෙනවා. ඕන වෙලාවක ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ ටික තමයි ඔය රාත්‍රී කාලේදී නිින්දේදී ෆයිල් ඕපන් වෙන්නේ. ඔක්කොම මිය ගිහිපු අය ඔක්කොම එකට හම්බ වෙනවා. ආච්චිත් හම්බ වෙනවා, සීයාත් හම්බ වෙනවා, නැන්දාත් හම්බ වෙනවා. ලංකාවේ ඉන්න කාලේ හිටපු සතාසි උපාවත් මතක් වෙනවා. හරක් එහෙම හිටියේ නම් අල්ලපුවත් එහෙම ඒ සත්තු තීනේදී මතක් වෙනවා. ඒ ඔක්කොම ටික එක හිණ ඉන්න. ඒ කවුරුත් මිය ගිහිල්ලා නැහැ. ඔව්. පරමාර්ථ ධර්ම වල ස්වභාවය චිත්ත චෛතසික රූපයක නැති කම හඳ අපි සක්කාය දිට්ඨියෙන් ඉන්නාද කියන්නේ පංච උපාදානස්කන්ධය වරදවා තේරුම් ගත්තා හඳ අයියන් මයි කියන එක අපේ හිතගෙන ඉන්න හඳ දාම්තුරනේ අපි මේ කරන පෞපින් අපේ පස්සට වැටෙන්නේ මොකද සත්‍ය පුද්ගලෙක් නැහැ පරමාර්ථ ධර්ම හැටියට තේරුම් ගන්නකොට හැබැයි අපි අර සක්කාය දිට්ඨියෙන් ජීවත් වෙන හන්ද ඒ කියන්නේ අපි එක අයයන් මයි කියලා දාගන්න හන්ද අර අපිට ඒ කර්මානුරූපව අවිද්‍යාවෙන් සංහාරයෙන් භවය හදාගන්න ඕ ඇත්තම මේක දැන් සක්කාය දිට්ඨිය දුරුණක් තියෙනවා අපේ සක්කාය දිට්ඨිය තියෙනකන් මේක බරපතලකම වැඩි සකදිටිය තියෙනකන් අපාගත වෙන කර්ම ටිකත් මේක ඇස්සේ හැංගිලා තියෙනවා. සකදිටිය දුරුණාට පස්සේ එක වාසියක් තියෙනවා. කර්ම ටික තමත් තියෙනවා. හැබැයි අපාගත වෙන කර්ම නැහැ. රහත් වෙනකම්ම අවිද්‍යාව තියෙනවා අපේ. ඒ අවිද්‍යාවේ ප්‍රබල කොටසක් අඩු වෙනවා සෝවාන් වීමේදී සකදිටිය දුරුවීමත් එක්ක. හැබැයි තියෙන්නේ කර්මක්ෂය කරා වෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීම වෙන්නේ රහත් භාවයත් එක්ක. එතන වෙනකම්ම අපි අවිද්‍යාව තියෙනවා. සියුම් විදිහට තියෙනවා. එතකොට සකදිටි දුරු කරපු කෙනාගෙත් තව දුරටත් කර්ම තියෙනවා. මොකද යා තව දුරටත් මේ ලෝකයේ සංසාර චක්‍රේ තාම ඉන්නවා. ඒ හැබැයි උපරිම ලෙස හතයි යන්නේ. ඒ වගේම ඔහු අපාගත වෙන තරම් බරපතල කර්ම ඔහුගේ නැහැ. ඔහුගේ අතින් සිද්ධ වෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් කර්ම තුනක් ගැන බුදුදහමේ කියනවා. අපි මුලින් සඳහන් කළා කළු කර්ම තියෙනවා. ඒ කියන්නේ අකුසල කර්ම, සුදු කර්ම තියෙනවා කුසල කර්ම. කලසුදු දෙකම මිශ්‍රිත කර්ම තියෙනවා කුසල අකුසල දෙක මිශ්‍රයි. ওই තුනම යන්නේ සංසාර චක්‍රයේ මත. හතරෙනේ කර්මය බුදුදහමේ තියෙනවා කලුත් නොවන සුදුත් නොවන කර්ම කියලා. ඒක තමයි රහතන් වහන්සේගේ කර්ම සහ රහත් වීම සඳහා ගොඩනැගිය යුතු කර්ම. ඒ කර්ම වලින් රැස්වීමක් නෙවෙයි වෙන්නේ ඒක එනර්ජි එකක් ශක්තියක් දිනුවීමක් වෙන්නේ ඒකෙන් තියෙන කර්ම අස්වීමක් වෙන්නේ රැස්වීමක් නෙවෙයි. එතකොට ලෝකේ අනිත් හැම දෙනාම කරන්නේ අර සංසාර චක්‍රය තුලම ඉඳගෙන කරන කර්ම තියෙන්නේ. අන්න ඒ කර්ම කරන අතරින් අපි ටිකින් ටික කරන්නේ සුදු කර්ම වැඩිපුර කරන එක පැත්තකින්. කර කර මේ කලුත් නොවන සුදුත් නොවන කර්ම පැත්තට ටික ටික එන උත්සාහ කරනවා. ඇවිල්ලා රහත් භාවය කියන්නේ සම්පූර්ණයෙන්ම කලුත් නොවන සුදුත් නොවන කර්ම මත ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කෙලින්ම කර්මක්ෂය කියන්නේ. කර්මක්ෂය කිරීම ඇත්තෙන්ම යම් කිසි දෙයක වැඩිවීමක තියෙන ප්‍රතිඵලයක්. දැන් අපි කියමු දැන් මෙතන අපි කියමු කරුවල වෙලාවක් කියලා. අන්ධකාර වෙලාවක් කියලා. අන්ධකාර වෙලාවක අපි ලයිට් එකක් දානවා. ලයිට් එකක් දැම්මම කෙනෙකුට කියන්න පුළුවන් මම අන්ධකාරය අයින් කරා කියලානේ. ඇත්තම අපි අන්ධකාරය අයින් කළාද? අයින් කළේ නැහැ. ආලෝකය දැල්වනකොට ඒකේ සිද්ධාන්තයක් තමයි අන්ධකාරය ඉවත් වීම. ඒ වගේ තමයි අපිට තියෙන්නේ ප්‍රඥාව දිනු කිරීම. නැත්තම් අනිත්‍ය තමයි මෙනෙහි කිරීම. ස්කන්ධ පංචකයේ සමුදිවැය බලන්න බලන්න වෙන්නේ අනිත් පැත්තෙන් කර්මක්ෂය වෙනවා. අර එකතු වෙන අපි කියන මන්නේ ටික කියලා ඉතුරු වෙනවා කියලා. ඒක තමයි කර්ම රැස්වීම. අන්නේ කර්ම රැස්වීම අඩු කිරීම කරන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රඥා ලෝකේ දැල්වීම. සංඝයන් අපි මේ භවය තුලේ කර්ම රැස් කිරීම නවත් ගන්න පුළුවන් නම් අතීත කර්ම කොහොමද අපි ෂේර් කරගන්නේ? ඇත්තෙන්ම අතීත කර්ම ෂේර් කරනවා කියන්නේ මේකයි. අතීත කර්ම විදියට ලැබෙන විපාක තමයි ලැබෙනවා. ඇත්තෙන් මේ විපාක කියන එක අපට ඇත්තෙම දුකක් වෙන්නේ නැහැ. දුක වෙන්නේ අපි අවිද්‍යාවෙන් අපි හිටියොත්. එතකොට මුගලන් හාමුදුරුවෝ ගත්තත් අතීත කර්ම විදියට උන්වහන්සේට ශාරීරික වශයෙන් පීඩාවක් වුණා. ඒක නැවතුනේ නැහැ. නැවතුනේ මොකද්ද? අර නව කර්ම කරන එකයි නැවතුනේ. ඔව් දැන් අපි ෆෑන් එකක් කරකැවෙනකොට ෆෑන් එක ඕෆ් කරලා තව දුරටත් කරකැවෙනවා මේක. හැබැයි ටික වෙලාවක් ගිහින් නවතිනවා. රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ රහත්ුණත් එකම කර්මක්ෂය කළ ඉන්නේ. ක්ෂයකල හිටියට අතීත කර්ම දායදයක ඉඳලා ලැබිච්ච මේ ශරීරය තව දුරටත් පරිහරණය කරනවා. කරාට රහතන් වහන්සේ රූපස්කන්ධය ඉක්මවලින් ඉන්නේ. රහතන් වහන්සේට රූපස්කන්ධය පණවන්නේ නැහැ. ස්කන්ධ පංචකයෙන් රහත අපරියාපන්න භූමියට ස්කන්ධ හතරයි කියන්නේ. මේකම වරදවා තේරුම් ගන්නේ රහතන් වහන්සේ වාසය වෙලාද කියලා හිතේ හිමුණාමනේ. රහතන් වහන්සේ කැම කන්නේ නැද්ද කියලා හිතේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. රහතන් වහන්සේ රූපයත් ඒ අපිට පේන රහතන් වහන්සේ රූපයක් පේනවා. නමුත් ඒ රහතන් වහන්සේගේ ලෝකයට ඒ රූපය ඉක්මවලින්නේ. රහතන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. රහතන් වහන්සේ කියන්නේ ඒ ප්‍රඥාවටයි. පෘථග්ජනය කියන්නේ කෙනෙකුට නෙවෙයි, ඔහු හිතන බුද්ධියටයි. සෝවාන් කෙනා කියලා කියන්නේ ඒ සක්කාය දිට්ඨි දුරු කරපු බුද්ධියකටයි සෝවාන් කියලා කියන්නේ. රහතන් වහන්සේත් කියන්නේ අවිද්‍යාව ඇතුළු සියලු ආශ්‍රව දුරු කරපු ප්‍රඥාවකට. එතකොට අරහත් භාවයේදී වෙන්නේ කර්මක්ෂය කරනවා කියලා කියන්නේ මේ නව කර්ම රැස් කිරීම දුරු කිරීම සහ අතීතයෙන් එන කර්මවල විපාක අපි නැති කරනවා කියලා කියන්නේ ඒක එක පැත්තකින් මරණයෙන් පස්සේ ටික ඔක්කොම නවතිනවා. ඒවා අහෝසි කර්ම වලට පත් වෙනවා. එතකොට අහෝසි කර්ම වෙන්නේ දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන අපි කරන කර්මත් අහෝසි කර්ම වෙයි කියලානේ. අහෝසි කර්ම කරගන්න කැමති නම් ඉක්මනට රහත් වෙන්න ඕන. නැතුව අහෝසි කර්ම වෙන්නේ නැහැ. රහත් උනත් ඒව යම් කිසි පමනකට එන්න පුළුවන් බලපාලා රහත් වෙලා පිරන් පැවොත් විතරයි අහෝසි කර්ම වෙන්නේ. එතකම්ම අහෝසි වෙන්නේ නැහැ. හැබැයි සෝවන් වීමේදී අපාගත වෙන්න තියෙන කර්ම ටික ഘോഷය කරා වෙනවා. අනාගාමි වීමේදී කාම ලෝකෙට එන කර්ම ටික ഘോഷය කරා. රහත් වීමේදී නැවත සම්පූර්ණයෙන්ම ලෝකෙට එන කර්ම ටික නිරුද්ධ කරනවා. එක එක මට්ටමින් කර්මක්ෂය කිරීම වෙනවා. විශේෂයෙන්ම රහත් වීමේදී වෙන්නේ නව කර්ම රැස් කර ගැනීම දුරු වීමයි වෙන්නේ. අතීත කර්ම විපාක විදියට තමන්ට කායික මානසික දේවල් ආව උන්වහන්සේලා නව කර්ම රැස් කරගෙන ඒක තමන්ගේ කරගන්නේ නැහැ. ලෝසකහඳුර පින්නපාත යනකොට රහත් වෙලා උන්වහන්සේට පින්නපාත ලැබුණේ සමහරලාදී. ලෝකයේ අනිත් මිනිස්සු අනේ පව් මේ හඳුර බඩගින්නේ ඉන්නවා කියලා කිව්වා. නමුත් ලෝසකහඳුරට ඒ දුක නැහැ. අපේ කෝණයෙන් රහතන් වහන්සේ මේ පුද්ගලෙක් කියලා බලන අපේ කෝණයට රහතන් වහන්සේ බඩගින්නේ ඉන්න කිව්වට උන්වහන්සේට එහෙම බඩගින්නේ ඉන්න කියලා එකක් පනවන්නේ නැහැ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේට බඩගිනේ දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව තුළ මේ සත්‍යයක් බඩගින්නේ ඉන්නවා කියන මානසිකත්වය නැහැ උන්වහන්සේට. මිරිගුවක් දැස බලනකොට මිරාජ්‍යක බලනකොට අපේ සතෙකුවේ දෙන්න මේක දිහා බලනවා. දෙන්නටම පේන එකම විදියට. වීඩියෝ ගත කරොතින් දෙන්නේ දෙන්නට මේක විදියට පෙනේ. නමුත් අර සතා වතුර තිබ හැදී එකට දුවනවා අපි දුවන්නේ නැහැ. ඇහැට එකම දේ පෙනුනට දර්ශනය වෙනස්. මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. රහතන් වහන්සේත් මේ දකින්න ලෝකෙම පේනවා රහතන් වහන්සේට. අපිට පේන්නේ මේ කලින් තිමිච්ච දෙයක් පේන විදිහට පේන්නේ. අපිත් ගෙදර අම්ම බලන්න යනවා. අපි යන්නේ කලින් අන්තිමට දැකපු අම්ම බලන්න අපි යන්නේ. රහතන් වහන්සේම නෙවෙයි. රහතන් වහන්සේ කොහොමද යන්නේ? රහතන් වහන්සේ යන්නේ ගියාට පස්සේ නිර්මාණය වෙන අර කණ්ණාඩි ළඟට යනවා වගේ. අපි කණ්ණාඩි ළඟට යන්නේ කලින් අපේ රූපේ දැන් ඇති මං එනකම් බලාගෙන කියලා බලන්නද යන්නේ? නෑ නේනේ. එතෙන්ට ගියාට පස්සේ නිර්මාණ වෙන හේතු ටිකෙන් දේ බලන්න යන්නේ. ඒ වගේම රහතන් වහන්සේත් ඥාතින් බලන්න යන්න පුළුවන්. හැබැයි ඥාතින් අතීතයේ කරපු දේවල් මතකයි. ඒ මතක් වෙනකොට මනේන්ද්‍රිය ධර්මාලම්බනේ සීකන බව උන්වහන්සේ හොඳට දකිනවා. වෙනස සම්පූර්ණ මේ ප්‍රඥාව. ඉතින් ඇත්තටම අපට මේ වටිනා දහමක් දුකෙන් නිදහස් වෙන මහා ආලෝකයක් අපිම අපි අත තියාගෙන ඉන්නේ මේ. බුදුරජාණන් වහන්සේ මේ දහම අනාවරණය කරගන්න අතිශය දීර්ඝ කාලයක් දුක් විඳලා. ඒ දුක් විඳලාගත්තු රිසල්ට් එක සම්පූර්ණ මේ මැප් එකම අපේ අතේ තියෙනවා. අපිට මේ මැප් එක අඳින්න දෙයක් නැහැ. අපට තියෙන්නේ ඒක හරියට ක්ලියර් කරගෙන ඒ මගේ වීරියෙන් ශ්‍රද්ධාවෙන් මේ ගමන යන එකයි. ඒතකොට අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්න ඕන අපි. මේ ධර්මයේ ඇසීමත්, මේ ධර්මයේ උපරිම ලෙස අපේ ජීවිතයට පුහුණු කිරීමත්, අපේ ළඟම ඥාතීන්ට ආමෝහයෙන් අපේ ළඟම ඥාතීන්ටවත් මේ ධර්ම අපි දෙන්නට ඕන. ඒක තමයි අපිට අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. අපට අපේ ජීවිතයට කරන්න පුළුවන් උපරිම සාධාරණත්වයත් ඒක. ඒ ධර්ම හැසිරෙච්ච පමණට අපි දුක් ටිකෙන් නිදහස් වෙනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මට මේ බණ ටික අහන්න වෙලා නැහැ, මට බණ පිළිපදින වෙලාවක් නැහැ කියලා. ඔහු මොකද්ද කියන්නේ? ඔහු කියන්නේ මට දුකෙන් නිදහස් වෙන වෙලාවක් නැහැ කියලා. මට තවදුරටත් දුක් විඳින ඕන කියලා කියන්නේ. පින්නතුනි බුදුහාඳුර දේශනා කරනවා. අපි ලෞකික සම්මාදිටිය තුල ඉඳගෙන කොච්චර අපි පින්කම් කළත් ලෝකෝත්තර සම්මාදිටියේ සාපේක්ෂව අපේ ස්වභාවය විස්තර කරන බුදුහාඳුර. කොහොමද විස්තර කරන්නේ? අර හැම ගලවපු හරකගේ උපමාව ඇතියෙන. ඈ නොමරා එක්තරා හරකුගේ හැමක් ඉවත් කරනවා. හැම ගලවනවා. හැම ගලවලා හරකව අතාරිනවා. අතාරියට පස්සේ මේ හරක අප්‍රමාණ වේදනාවටපත් වෙනවා. දකින්න දකින්න දෙයින් සත්වය එල කොටනවා. බිමලක් ගත් වැලි වලට හීරෙනවා. වතුරේ බැස්සත් වතුරේ සත්තු කනවා, දුක් විඳිනවා. අන්න ඒ වගේ තමයි මේ සතර සතිපට්ඨානය තුල හික්මෙන්නේ නැති පුද්ගලයන්. ඇතැම් විට හැට ලස්සන රූප දකින්නයි කියලා හිතන්න ගන්න පුළුවන්. නමුත් ඒ ආයතන හයෙම ගන්න අරමුණු හරියට අර හැම ගලවපු හරකා විඳින දුක හා සමානයි කියලා. ඔය ඇත්තෙම අපි මුලින් සතර සතිපට්ඨානේ වෙන වෙනම වඩනවා ඇත්තෙම. දැන් කය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. කය ගැන අවධානයෙන් ඉන්න විතරක් නෙවෙයි ඇත්තෙම කය හේතු නිසා හටගන්නවා, හේතු වලින්ම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා අපි. දැන් කය ගැන කියනකොට කය ඇති වෙන හේතු ගැන කියනවා. මොනවද හේතු? අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදැනීම. මෙන්න මේ හේතු පහ තමයි කයක් ඇති වෙන හේතු. ඒතර කයන පසනාව කරන්න කරන්න අපි මොකද කරන්නේ? මේ කයට හිත තියලා වර්තමානයේ තුල කය ගැන අවධානයෙන් ඉන්න ගමන් අනිත් පැත්තෙන් මෙන්න මේ හේතු ටික නිසා මේක හට ගන්නවා, හේතු ටික නැතිවීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අපි දහමක් විදිහට වඩනවා මේක. එතකොට වේදනෝපස්සනාව ගැනත් එහෙමයි. වේදනාව ගැන ආහාර වෙනකොට කියන්නේ ස්පර්ශය කියලා. ඊට පස්සේ විඥානය ගැන කියන්නේ නාම රූප කියලා. ආහාර වෙනකොට නාම රූප. ඊට පස්සේ චේතනාව වලට සංඥා සංඛාර දෙකටත් කියන්නේ ස්පර්ශ නිසා හට ගන්නවා කියලා. එතකොට මෙන්න මේ හේතු ටික කය ගැන, සිත ගැන, සිතවිලි ගැන, වේදනා ගැන අපි දිගින් දිගටම සිහි පිහිටවාගෙන ඉන්නකොට එකක් තමයි සිත ගැන ඉන්නකොට සිතට සිතුවිල්ලක් එනකොටම ඒ සිත ගැන අපි හොඳට බලාගෙන ඉන්නේ. දැන් රාගයක් ආවා. රාගය හේතු නිසා හටගත්ත හේතු නිසාම නිරුද්ධ වෙනවා කියලා දැක්කා. ඒකම ධම්මානුපස්සනාව යනකොට කාමච්ඡන්දයක් ඇති වුණා නම් ඇති වෙච්ච ආකාරයක් දන්නවා, නැති වෙන ආකාරයක් දන්නවා, නැති වෙච්ච එක නැවත නූපදින ආකාරය ඒ විදිහටත් යනවා. ඒක තමයි පුළුල් විදිහට වඩනවා. අවසානයේදී වෙන්නේ මේ පහම අපි එකට ගන්නවා. මුලදී වෙන වෙනම වඩනවා. මුලදී ඒ ඒ තැනම හික්මෙනවා, ඇති වෙන තැනම නැති වෙන තැන බලනවා. අවසානයේදී වෙන්නේ කුමන සිතවිල්ලක් ආවත් ඇසට රූපයක් දැකලා, කනට ශබ්දයක් අහලා, කුමන ආයතනයෙන් අරමුණක් ලැබුණත් අපි අවසාන පදනම තමයි ඒකේ යටින් දෙවෙනි යථාර්ථය තමයි ස්කන්ධ පංචකය කියන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හට ගන්නවා නම් හට ගන්න තිනෙත් ස්කන්ධ පංචකය, නිරුද්ධ වෙන තියනවා නම් නිරුද්ධ වෙන තිනෙත් ස්කන්ධ පංචයක් වෙන දෙයක් නෙවෙයි කියලා. ඒ කිව්වේ දරුවේ දැක්කත්, පොතක් දැක්කත්, බැන්නයි කියලා හිතුවත්, අම්මා අසනීපේ කියලා ගත්තත්, වාහනය පරණයි කියලා ගත්තත්, පුතා පාඩම් කරේ නැහැ කියලා ගත්තත්, දානේ අරන් ආවා කියලා හිතුවත්, මොකක් කරත් යටින් යන්නේ මේ ස්කන්ධ පංචකය. අන්න ඒක ඒ මොහොතේ හටගත්තා, ඒ මොහොතේ නිරුද්ධුණා කියලා දකිනවා. හැබැයි අපට වර්තමානයේ ඒ මොහොතේම දකින්න අපි මුලදී දක්ෂ නැහැ. අපි නිතරම දකින්නේ ඒ නිරුද්ධ වෙච්ච එක ඊළඟ අලුසිතකින් තමයි දකින්නේ. අපි සිහියෙන් ඉන්නකොට වෙන්නේ අර අවිද්‍යාවෙන් හටගන්න සිත් වැල් සංඛ්‍යාව, සංඛ්‍යාවේ ක්වොන්ටිටි එක අඩු කරන එක කරන්නේ. ඉස්සෙල්ලා අපි ධර්මයේ දන්නේ නැතුව සිහියෙන් ඉන්නකොට සිත් වැල් කෝටියක් ඉපදුනා නම් අපි ඒක කෝටි භාගයට කරනවා. ඊට පස්සේ ඔහොමම ටිකෙන් ටික අඩු කරන එකයි කරන්නේ. එතකොට අපට මුල් අවස්ථාවේදීම අපට මුලාන වෙන්න බෑ ඇත්තෙම මේ මට්ටමේදී. මුල් එක කොහොමත් අතීත කර්මීතෙන් හටගන්න එක නිරුද්ධ වෙනවමයි. අපි කරන්නේ අර දිගින් දිගට මේක හේත හේත අලුත් කර්ම කරන්න දුවන කාලය ටිකෙන් ටික අඩු කරන එකයි කරන්නේ මුලදී. එතකොට ඒකම ඒ දරණ උත්සාහයම අපි කර්මක්ෂය කිරීම සඳහා දරණ උත්සාහයක් බවට පත් වෙනවා. කර්මයේ ෂේ කරනවා කියලා කියන්නේ ඇත්තෙම මේ අනිත්‍ය සංඥා වැඩිීමේ ආනිසංස විදියට නව කර්ම නිෂ්පාදනය වීම එන්නෙම අඩු වෙනවා. මේක හිතලා කරන දෙයක් නෙවෙයි ඇත්තෙම. යම් කිසි ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. දැන් අපි මේ ලයිට් එක ගැන කිව්වේ. කරවල ඉවත් කරන්නේ නෙවෙයි අපි. ආලෝකයේ දැල්වීමේ ප්‍රතිඵලයක් කලවර ඉවත් වෙනා කියන එක. අපට තෘෂ්ණාව නැති කරන්න බෑ. අපි සාමාන්‍ය කියන්නේ දුකට හේතුව තෘෂ්ණා, තෘෂ්ණා නැති කරන්න කියලානේ. නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ මොකද්ද මාර්ගය විදිහට දේශනා කළේ? ආරේෂණික මාර්ගය. ඒක සම්මාදිට්ඨියෙන් පටන් ගන්න. ඒතර සම්මාදිට්ඨිය ඇති වෙච්ච පමණට තමයි ලෝභය නැති වෙන්නේ. මම ලෝභ කරන්නේ නැහැ, ලෝභ කරන්නේ නැහැ කියලා පාඩම් කර කර චක්‍රය වගේ හිටියත් හරියන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ මාවතක් පැනෙව්වේ. හැබැයි අතෙන්ද කියන්නේ අපි තෘෂ්ණා නැති කරන්න කියලා කියන්නේ. මොකද ලෝකෙට පේන්නේ ඒක තමයි. දැන් ඔබ කියනවා ඔබේ දරුව උස්මහත් කරයි කියලා. ඈ ඇත්තටම ඔබ දරුවගේ ඔළුවෙන් ඇදලා අත් දෙකෙන් දික් කරලා ඇඟ මහත් කළාද? මොකද කළේ? කලේ දරුවට කන්න ටික දුන්න, වතුර ටික දුන්න, බෙහෙත් ටික දුන්න, අර පාරට ගිහිල්ලා හැප්පෙනකින් බේරගත්තනේ. නමුත් ඔබ කියන්නේ කොහොමද මම තමයි දරුවෝ උස්මහත් කළේ කියලා කියන්නේ? ඒක තමයි ලෝකේ කියන විදිය. දැන් අපි කියමු දැන් තුවාලයක් හැදුන සුව වුණයි කියලා. අපි කියමු අනේ මේ මේ වෙද මහත්තයා තමයි මේ තුවාලය සුව කරේ කියලානේ. ඇත්තෙම වෙද මහත්තය කරේ ඒකට සුව වෙන පරිසරය සකස් කරපු එක විතරයි. දරුවෝ ලොකු ස්මාර්ට් කරේ කියලා අපි ලෝක විදියට කිව්වට ඇත්තටම අපි කරන්නේ අවශ්‍ය ආහාර පාන ටික දෙන එක. ඒ වගේම තමයි අපි නිවන් දැක්කා කියලා, මම නිවන් දැක්කා කියලා කිව්වත්, මම කෙලස් නැති කරා කියලා කිව්වත්, ඒ වචන වලින් ලෝකෙට තේරෙන විදියට කිව්වට වෙන්නේ අපි මේ දුක නිරුද්ධ වෙන විදියේ දර්ශනයක ප්‍රඥාවක වාසය කිරීමයි. ඒකයි වෙන්නේ. චිත්ත චෛතසික දෙකේ පොඩ්ඩක් සිත කියන්නේ ස්වභාවයෙන්ම තියෙන දේ, ඒකට එකතු වෙන සිතිවිලි වලට චෛතසික කියලා කියන්නේ. හරියට උදාහරණයක් ඇටියෙට වතුර තියෙනවා. වතුරට ඇඩ් කරන එක එකව තියෙනවා. කෝපි තියෙනවා, සීනි තියෙනවා, තේකොළ තියෙනවා. තව තවත් ඇඩ් කරනවනේ. අන්නේ ඇඩ් කරන දේ වගේ තමයි සිතිවිලි කියන්නේ, චෛතසික කියන්නේ ඒවා. එතකොට ඇඩ් කරන දේවල් වලින් හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. අපි කරන්නේ අන්නේ නරක දේවල් ටිකෙන් ටික අයින් කරන එක. හොඳ දේවල් සෝමන චෛතසික, සතිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී හොඳ චෛතසික අපි දිනු කරනවා. එතකොට චිත්තං පඤ්ඤංච භාවයන් කියලා කියනවා. මොකද කරන්න ඕන? බුදුහාමර දේශනා කළේ සීලය පදිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. චිත්තං පඤ්ඤංච භාවයන්. භාවයන් කියන්නේ වඩන්නට ඕන. මොකද්ද වඩන්නට ඕන? සිතේ වඩන්න තියෙන්නේ සමතය. සිතේ විලිවල වඩන්න තියෙන ප්‍රඥාව. සිතේ වඩනවා කියන්නේ සිත වර්තමානයේ තුල චිත්තානුපස්සනාව තුල ඉන්න එක. ප්‍රඥා වඩනවා කියලා කියන්නේ සිත විලිවසෙන් තියෙන ප්‍රඥා චෛතසිකය, සති, පඤ්ඤා, සද්ධා ආදී කුසල චෛතසික වර්ධනය කරන එක. හැබැයි මේ දෙක අපි කිව්වට වෙන් කරන්න බෑ මේක. මේව සම්පූර්ණයෙන්ම අපේ ප්‍රඥාවෙන් බුදුහාඳුරන්ගේ නුවණින් පැහැදිලි කළ දෙයින් අපේ ප්‍රඥාවෙන් හිතන මිසක් බාහිර ලෝකයේදී දෙයක් භෞතික වශයෙන් හා මේ තියෙන චිත මේ චෛතසික කියලා වෙන් කරන්න බෑ. ඔබට තේකක් අතර දුන්නාම ඔබට තේකේ සීනි ටික තේකොළ ටික වෙන් කරන්න බෑ. අපි මේක මනසින් ඔබ කලින් තේකක් හදන විදිහ දැකලා තියෙනවා නම් ඔබ දන්නවා මේ තේකට සීනි වැඩි තේකොළ මදි කියලා. ඒක දකින්නේ ප්‍රඥාවෙන්. අන්න ඒ වගේ තමයි චිත චෛතසික විතරක් නෙවෙයි රූප වේදනා සංඥා සංකාර කියන මේ පහම බාහිර ලෝකය තුල අපිට දකින්න බෑ. අපි කරන්නේ බුදුහාඳුරන්ගේ ධර්මයේ ඔස්සේ නුවණෙන් වෙන් කර කර හඳුනාගෙන මේ ලෝකයේ තියෙන ඇලුම දුරු කරන විදිය ප්‍රඥාවෙන් අපි මේ දේශ බලීමේ කරන්නේ. අන්න ඒ දේ සඳහා එක පැත්තකින් සිල්වත් වෙන්න ඕන, අනිත් පැත්තෙන් හිත සමාධිමත් කරගන්න ඕන, අනිත් පැත්තෙන් හැකිතාක් දුරට අනිත්‍ය සංඥා වඩන්නට ඕන. ඒ අනිත්‍ය සංඥාම තමයි පුළුල් විදියට ගිරිමානන සූත්‍රයේ දස සංඥා විදියට තියෙන්නේ. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් ක්‍රම 10කටත් මේක සාධුරට විස්තර කරලා තියෙනවා. නමුත් ඒකේ පදනම තමයි අනිත්‍ය. ඒ ඔක්කොම වගේම පදනම මොකද්ද? පටිසම්පාදයේ තේරුම් ගැනීම. පටිසම්පාදයේ තේරුම් ගැනීමත් චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමත් මේ දෙකම එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධයි. ඒ නිසා යමෙක් පටිසම්පාදයේ තේරුම් ගන්නව නම් ඔහු ධර්මයේ තේරුම් ගත්ත වෙනවා. යමෙන් ධර්මයේ තේරුම් ගත්ත නම් ඔහු බුදුහාඳුරු තේරුම් ගත්ත වෙනවා. යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. එනිසා සම්පූර්ණම ධම්මගේ බුදුහාමුදුරු දේශනා කළේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. මම ආශ්‍රයංගේ ශේ කිරීම පනවන්නේ දන්න කෙනාට, දකින කෙනාට. මොකක් දන්න කෙනාට, දකින කෙනාටද? දුකේ හට ගැනීම, නැතිවීම, නැත්තම් පරිසම්පාදයේ හට ගැනීම, නිරුද්ධ වීම දකින කෙනාට, ඒක නුවණින් දකින කෙනාටයි ආශ්‍රංශය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සීල ආදී මේ සියලු ගුණ දහම්වල පදනම මේ දුකේ හට ගැනීම හොඳට දැනගෙන මේ ගමන මුල ඉඳන්ම අපි පටන් ගෙන යන්නට ඕන. පරිසම්පාදයේ එක එක න්‍යායවලින් විස්තර කරලා තියෙනවා. ඒක පරිසම්පාදයේ කියන වචනේ නොකියුවට ඇත්තම බාහ්‍ය දාරු චීරයට දිත්තේ දිට්ට මතන් කියලා කිව්වත් පරිසම්පාදයමයි. පස්සක මහණුන්ට යංකින්ජි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම කියලා කිව්වෙත් පරිසම්පාදයමයි. අස්සජි හාඳුරෝ සරියුත් හාඳුරණ කිව්වේ "යේ ධම්මා" කියන ගාථාවෙන් හේතුප්පවා තේසං හේතුන් තථාගතවහ ඒ කිව්වෙත් පරිසම්පාදයමයි. ඇතැම් විට අස්මිය සති ඉදං හෝති කියලා කියන්නේත් මේකමයි. අස්මිය සති ඉදං හෝති කියලා කෙටියෙන් කියන එක ඇතැම් විට දීර්ඝවත් කියනවා. අංග 12ක් විදියට, මධ්‍යම විදියට. ඇතැම් විට චතුරාර්ය සත්‍ය විදිහට කියනවා. ඇතැම් විට සෝෂි ප්‍රත්‍ය විදිහට කියනවා. එක එක න්‍යාය වලින් කියන්නේ මේ එකම දේ එක එක පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව සමහරට සරලව කියනවා, සමහරට විස්තරාත්මකව කියනවා. පරිසම්පාද කියද්ද කියන එක නෙවෙයි අහන්නට ඕන, පරිසම්පාද න්‍යාය මොකද්ද කියලා. ඒ කියන්නේ අංග ටික පාඩම් කරාට න්‍යාය තේරුම් ගත වෙන්නේ නැහැ. ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියන කාරණේ තේරුම් ගන්නට ඕන. පරිසම්පාදයෙන් මොකද්ද ඒකේ තේරුම කියලා අහන්නට ඕන. දැන් අපට ගංගකට බහින්න තොටුපළවල් කීපයක් තියෙනවා. තියෙන්න පුළුවන්. හැබැයි තොටුපළ මොන තොටුපළෙන් ගියත් දොරවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම දොරටම දාන යතුර සමානයි. යතුර මොකද්ද? ඒ තමයි අස්මින් සති දං හෝති, අස්මින් අසිතන් නොහෝති. හේතු හැති කල්ලි ඇති වුණා හේතු නොදීමෙන් නැති වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. වෙනත් විදිහකින් කියනවා නම් අහුත්වා සම්බුතං හොත්වා නබවිසති. පෙර නොති වී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේක එක එක පුද්ගලන්ට එක එක විදිහෙන් කියුවේ බුදුහාමරෝ. ඒ පුද්ගලගේ බුද්ධිය බලලා දැන් බාහ්‍ය දාරු චීරයට පරිසම්පාදින කියන වචනවත් නැහැ. පස්වග මහණු රහත් වෙනකම පරිසම්පාදින වචනවත් කිව්වේ නැහැ. නමුත් මේ සිද්ධාන්තයේ තමයි වෙන වෙන වචන වලින් දේශනා කළේ. හොඳයි අපි තවත් ඉදිරි සාකච්ඡා කරනකොට තවත් පැහැදිලි කරගමු. ලොකු වෙලාවක් ගියානේ. ඉතින් වෙලාව ගියත් පින්නතුන් බොහොම ඉවසීමෙන් බොහෝ කාලයක් ධර්මයට කැමැත්තෙන් සිටි අපි ඒ ගැන ඔබ හැමදෙනාමට මාගේ කරනවා ප්‍රශංසා කරනවා. ඉතින් මේ කියන කරුණම තමයි අපට හැමදාම එකම දේ තමයි කියන්න තියෙන්නේ. ඇත්තෙම වෙනසකට තියෙන්නේ එක එක න්‍යායවලින් කියීම සහ එන්නෙන්නම ගැඹුරට කරුණ විස්තර කිරීම. ඔක තමයි වෙන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මම අතීතයේ දැනුත් කරුණ දෙකක් විතරයි කියන්නේ. දුකත් දුකේ නිදහසීමත් විතරයි කියලා. ඉතින් බුදුහාමරන් කියපු දෙයම තමයි අපට කියන්න තියෙන. අපට ඊට වඩා වැඩිපුර දෙයක් කියන්න දෙන්නේ. එතකොට ඒ කියන එක විවිධ පැති වලින් ඒ ඒ ඔඩියන්ස් එක අනුව එක්ක කෙටි වෙන්න පුළුවන්, සවිස්තරාත්මක වෙන්න පුළුවන්, එක එක සූත්‍ර අනුසාරයෙන් වෙන්න පුළුවන්. ඒ කියන විදිය විතරයි වෙනස්. නමුත් කියන්නේ එකම කාරණේ. එතකොට දිගින් දිගටම අපි මේ ධර්මය ඇහි යුත්තේයි. අහන්නට ඕන දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒක බුදුහාමරන්ට විතරම ඇති වුණේ ඒක. චේතෝපරිඥානය කියන එක. ඔඩියන්ස් එකක් එනකොටම පුද්ගලයාගේ බුද්ධිය හරියට ફોකස් කළා. කොච්චර සසර ප්‍රඥාව වඩලද කියලා බැලලා ඒ විදියටම ફોකස් කළා කිව්වා. නමුත් සරුවත් හාමුදුරුවන්ට ඒ හැකියාව තිබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ බුදුහාමරන්ට විතරක් ප්‍රඥාව දෙවෙනි වෙච්ච සරුවත් හාමුදුරුවන්ටත් ඒ හැකියාව තිබෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි ගැන අමුතු කතා කියන්න දෙයක් නැහැ නේ. ඒ නිසා තමයි අපිට මේක විවිධ න්‍යාය වලින් විවිධ සූත්‍ර වලින් මේක අසා දැනගන්න ඕන. යාලි යාලි තසා දැනගනකොට තමයි අපට මේ මග එන්නෙම විවර වෙන්නේ. මේ මග විවර වෙන වගේම අපි ළඟත් එන්නෙම ගුණධම් වැඩෙන්නට ඕන. මේ කහලා හොඳ බණක් ඇහුවා කියලා අනේක විතරක් නෙවෙයි. මේ හපු දේ නැවත නැවතත් හිතන්න ඕන, හමු වෙන ඇත්ත එක සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම තමන් ගැන එන්නෙම ගුණධම් දිනු වෙන්නට ඕන. ප්‍රධාන වශයෙන්ම බුද්ධිය දිනු වෙන්න ඕන, අවංක බව දිනු වෙන්න ඕන, ඒ වගේම ඇක්ටිව් ලිස්නින් කියන එක සුවච බව දිනු වෙන්නට ඕන. මේ තුන ඊටම වැදගත්. කල්යාණ මිත්‍රත්වයේ ලැබෙනකොට තමන් දහමට සමීප වෙනකොට තමන් ළඟ අනිත් මොන අඩුපාඩු තිබ්බත් කමක් නැහැ. මොනවද තියෙන්නේ? අවංක වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන, සුවච බව තියෙන්නට ඕන. ඇක්ටිව් ලිස්නින් කියන එක. දැන් බලන්න අඟුලිමාලේ බුදුහාමර මුණ ගැහෙනකොට ਉਹ ශ්‍රද්ධාවන්තත් නැහැ. ਉਹ පරිත්‍යාග සීලෙත් නැහැ. ඔව් කලගුණ දන්නවා කියලා කියන්නත් බෑ. නමුත් ඔහුගේ මේ ගුණංග ටික තිබ්බා. ඔව් අවංක වුණා. අවංක නිසාමයි ගුරු පූජා ඔහු කළේ. ඒ වගේ බුද්ධිමත් වුණා. බුදුහාමර කියනකොටම තේරුණා කියවු කිව්ව දේ. ඒ වගේම සුවච වුණා. බුදුහාමර කියපු දේ අහන සූදානම් වුණා. ඒතකොට මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් තමන්ගේ ළඟ විශේෂයෙන් අවංක බව කියන එක. අවංක කියන්නේ තමන් මොනව කළත් මේ ආධ්‍යාත්මික ගමන් මගට පිවිසෙට පස්සේ තමන් මොනව කරත් තමන්ගේ යටිහිතේ තියෙන ටෝන මං මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය, මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා තමන්ම තමන් ගැන බලන්න. වැඩි දෙයක් තමයි ඇඳුමක් ඇඳලා තමන් හිතන්න ඕනේ මේක. ඒ කියන්නේ ලස්සනට ඇඳලා ඉන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න හොඳට ලස්සනට ඉන්න ඕන. ඒ හැම තැනදීම දරුවෙකුට ඉගැන්වුවා. උගැන්වීමෙන් තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවද කියලා බලන්න. අපේ පුතා හවල් තැන ඉගෙන ගන්න කියලා මේ මාන්නේ වැඩි කර ගන්නද කරන්න කියලා බලන්න තමයි. මහද්වීප පහේම ડોක්ටරේට් පහම අරන් දෙන කමන්නේ ඒකට කමන්නේ. හැබැයි තමන්ගේ ළඟ මෙන්න මේ තුන එන්නෙම අඩු වෙන විදියට තමන් හැසිරෙන්නට ඕන. මෙන්න මේකයි තමන් එන්නෙම දහමට සමීප වෙනවා, තමන් දහමින් ප්‍රයෝජන ගන්නවා කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් නිර්ණායකය මේක. එහෙම ඉන්නකොට තමන්ට ඇත්තෙම හරිම සැහැල්ලුයි ජීවිතේ. කිසි බයකුත් නැහැ. කිසි බරක් නැහැ ජීවිතේ. තමන් ඇඳුමක් ඇඳලා කොණ්ඩේ පීරුවත් තමන්ට එච්චර එක වෙහෙසක් නැහැ ඇත්තෙම. ඇයි තමන් බාහිරට අමුතු දෙයක් ආරෝපණය කරන්න නෙමෙයි මේක කරන්නේ. ඒ අවශ්‍යතාවට විතරයි මේක කරන්නේ. අන්න එක නැතුණාම තමයි අපි නිකන් කෘත්‍රිම වෙන්නේ. අපි මේ අවංක භාවත් දෙක දහමට සමීප වෙනකොට අපි එන්නේම සරලයි බවටපත් වෙනවා. ඒකෙන් කියන්නේ මේ හොඳ ආභරණ හිම පළඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ. දැන් විසාකවත් මේල පළඳනවත් පළඳින තමයි පන්සලට ආවේ. ඒක වරදන්නේ. නමුත් මේ හැමදේම කරන්නේ මේ දහම් මගේ ඉඳගෙන. දහම් මගේ ඉඳලා කරන කෙනාට ඒ කිසිම දෙයක් වෙහසක් නැහැ. ඒක තමන්ගේ ගමන් මගට ආශිර්වාදයක්මයි ඒක. දිනෙන් දින තමන්ගේ මේ සැහැල්ලු බව තමන් අත්විඳිනවා. තමන් එන්නේම සරල වෙනවා. තමන්ගේ මහා බර මේකට කියන බාර හාර කියලා. බර බිමින් තියෙනවා එන්නේ බාර නික්කේප කියලා. බාර සූත්‍රයේ තියෙන්නේ මේ අපි ලොකු බරක් මේ ඔළුවේ තියාගෙන ඉන්නේ. අන්නේ බර ටිකෙන් ටික සැහැල්ලු කරන්න තමයි අපිට දහම කියන එක තියෙන්නේ. ඒ දහම අහලා අවංක බව ඇති වෙච්ච පමණට අපේ මේ සැහැල්ලු බව ඇති වෙනවා. ජීවිතේ බයසක කියන එක අඩු වෙනවා එන්නේ. ඇත්තෙම අපිට තියෙන ලොකුම බය මොකද්ද? ඔය ලොකුම බය ඇත්තෙම දැනට අපේ මට්ටමේ මේ අනේකනේ මරණයටපත් වෙන එක. ඇත්තෙන් මේක අපට අඩු වෙනවා එන්නේ. අඩු වෙනවා කියන්නේ අපේ ඕන වෙලාවක සුගතිය තමන් අතේ තියාගෙන ඉන්නේ. තමන් සුගතියට යන සීලම වටා පිටාව සකස් කරගෙන ඉන්නේ. මොකද ඒකට තමයි ජීවිතේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. මේ අනිත් හැමදේම කළත් ඔහු දන්නව අවසානයේ මෙතෙන්ට තමන් එන්න ඕන කියන එක. ඒ ලොකු බරෙන් නිදහස් වෙනවා අපි. මෙතනින් මේ ජීවිතයේ මේ කය අහිමි වෙනවත් එක්කම මීට වඩා හොඳ තැනකට යන්නට සීලම සුසුකන් ටික තමන් හදාගෙන ඉන්නේ. ඒකෙන් කියන්නේ මේ සසරට ආසා කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ විශ්වාසනීයත්වය තමන්ට මුලින් තියෙන්න ඕන. අන්න ඒක ඉඳගෙන තමයි මේ ලෝකෝත්තර සම්මාදිටිය කරා ගිහිල්ලා අපි දුක නිදහසෙන් මාවතට යන්නට ඕන. හොඳයි පින්නතුනි. ඔබ බොහෝ වේලාවක් දහම් කරුණු සාකච්ඡා කළා. පැය දෙකකුත් විනාඩි 20ක් විතර. හොඳයි කාලය හුඟක් ගෙවි ගියා. ඉතින් මේ ගෙවිච්ච හැම මොහොතක්ම තමන් මේ සසර ලැබව මේ පුණ්‍යවන්ත ජීවිතයට ඔබ වටිනාකමක් ලබා දුන්නා කියලා හිතන්න. මේක තමයි ඇත්තෙම තමන් මේ ජීවිතෙන් ගන්න ප්‍රයෝජනේ. තමන් ජීවිතේ ගැන හිතලා බලන් තමන් ඉගෙනගෙන ඇති, රැකිරක්ෂා කරලා ඇති, සල්ලි උපයලා ඇති, මගුල් ගෙවල් වල ගිහිල්ලා ඇති. ඇත්තෙම කිසිම දෙයක් ජීවිතෙන් ගත්තු නියම පරමාර්ථ නෙවෙයි. මෙන්න මේක තමයි ජීවිතෙන් ගන්න උපරිම ප්‍රතිඵලය තමයි. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි සසර බොහෝ ආත්ම බහල පින්කම් කළා මේ වගේ දහම රකින්න වටා පිටාවක් ලැබෙන්නේ කියලා ඔබ කළා වූ ප්‍රාර්ථනාවල ප්‍රතිඵල ගන්න අවස්ථාවේ. ඉතින් ඒක ලැබෙන්නේ ලොකු පිනකට. ඉතින් ඒ පින ආනිසංස ඔබ ලබාගත් අවස්ථාව මේ උතුම් පින් කමලානිසංසයෙන් අපි නමින් මියගේ ඥාති හොද මේ පින සුවපත්ත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මෙතුම් පුණ්‍ය ධර්මයන් ඥානසංසෙන් සම්මද්දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින් තුන සිදු කරන සියලු දැහැමේ කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සැලසේවා. විශේෂයෙන් මේ පින්වත් දරුවන්ට හොඳට ඉගෙන කියාගෙන ලෝකයට වැඩ ඇති පින්වන්ත දරුවන් වීමට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහෙද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පිනතුනි බොහොමත්ම සතුටට පත්වන්න බොහෝ දුර බැහැර ඉඳලා තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කළා බොහොමත් මුනන්දුවෙන් දහම කෙරෙහි ඉතාම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් විහාරස්ථානයේ කරා පැමිණලා බොහෝ වේලාවක් ධර්ම කරුණු වලට සවන් දීලා තමන්ගේ දහම් දැනුම පිරිසිදු කරගත් අවස්ථාවෙහි රැස් කරගත් උතුම් පින් කමලානේ සංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිම්බයං සෝකං පන්තා ච නිස්සෝකා හොන්තෝ සම්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.